2015 වසරේ 11 වෙනි මාසේ 12 වෙනිදා භාවනා වැඩසටහන මුලින්ම අපි සිහිපත් කළ යුතුයි අද දවසේ ශෝක දිනයක් හැටියට නම් කරලා තියෙනවා. රටට ශාල මෙහෙවරක් කරලා සාසනික වශයෙන් සෑහෙන සේවාවක් කරන්නට මහන්සි වෙලා වගේම සේවාවක් සිදු කරලා අපෞත්‍ය වදාළ මාතුලාවේ සෝභිත නායක ස්වාමී පාදයන් වහන්සේ වෙනුවෙන් වහන්සේගේ සාංසාරික ජීවිතය, බෝසත් ජීවිතය වඩා සැපවත් වේවා. නායක ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන සාංසාරික බෝධිය අසක්වන්නට අපි කරන යහපත් උතුම් පුණ්‍ය ධර්ම කුසල ශක්තියින්ද උන්වහන්සේට සසර සැප පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ජීවිතය අවබෝධ කරගන්න තියෙන බොහෝම ටික කාලයයි. අපි කවුරුත් මේ බව දන්නවා. දැන් මේ ඉන්න අපි ඔක්කොම සියලු දෙනාම මේ සියවස ඇතුළතදී සමුගෙනීමේ සටහන තියෙන තුයේද නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. ඒ නිසා අපිට හැකියාව තියෙන්න ඕන මේ උත්තරීතර මිනිස් භවයේ තිරිසං ආත්මයකට වඩා වෙනස් වෙන්න. තිරිසන් උන්ටත් මේ ඉන්ද්‍රියන් 6ම තියෙනවා. දැන් බල්ලෙක් ගත්තා. බලන්න මේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන එක තියෙනවා. විඥානය කියන එක තියෙනවා. සංසාර පුරුදු කියන එක බල්ලන්ටත් තියෙනවා. තේරුණානේ? බල්ලන්ටත් තියෙනවා. ඉතින් ඒ සතෙකුට වැඩි දෙයක් කරගන්නවා නම් කරගන්න තියෙන එකම දේ තමයි මේ සද්ධර්මය අවබෝධ කරගන්න. තින්නතුන් සතුටු වෙන්න ඕන. වෙන වැඩසටහන් වලට ගියාම යම් කිසි උත්සාහයක් දරලා ප්‍රතිඵලයක් නැතුව අත පිහදාගෙන පැත්තකට වෙන්න වෙනවා. ඒත් මේ වැඩසටහන් වලට එන කැපවීම කරන හැම දෙනාටම ප්‍රතිඵලයක් නෙලාගෙන සතුටු සිතෙන් නතර වෙනවා නම් නතර වෙන්නත් ඒ අවස්ථාව සැලසෙන්නේ බොහොම පූර්ණත්වයටපත් වෙලා. මට ආයි බරහන්න ඕනේ නෑ. මට එක එක දිහාවල් වල දුවන්න ඕනේ නෑ. මේ සද්ධර්මය ඇති මේ සද්ධර්මය තමයි ලෝකේ තියෙන ඉහළම දර්ශනය සාඥානේ කියන එක ප්‍රත්‍යක්ෂ වෙලා ඒක විශ්වාස කරලා නෙවෙයි ප්‍රත්‍යක්ෂ වෙලා. ඒ වගේම තමන් සැනසෙලිදායක සුවයක් විඳින මට්ටමට දුක අඩු තත්වයකට දර්ශනයකටපත් වෙලා තමයි නතර වෙන්නේ. ඒක ඉතින් පින්නතුන් ලබන ලද භාග්යයක්. ඊළඟට මේක විදේශික පින්නතුන් බොහොම දෙනෙක් ශ්‍රවණය කරනෝ. ඒ හේතුවෙන්ම අපිට ඕස්ට්‍රේලියාවේ රටින් ආරාධනයක් ලැබිලා හාමුදුරුවෝ බිස්බන් වලට වඩිනවා. ඕස්ට්‍රේලියාවේ අද රාත්‍රී වැඩම කරනවා. ඒ වගේ මේ රටේදී ඒ විහාරස්ථානයේ කාලසටහන සමග සාකච්ඡා කළා. මේ වෙනකොට සිඩ්නි නගරයේ ඒ වගේම මෙල්බන් නගරයේ සංවිධාන කටයුතු කරන්නට කල්පනා කරන වෙනතුන් සිටිනවා. ඒ අතන්ටත් අන්තර්ජාලයේ ධර්මයේ වාගේම ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා සාකච්ඡා කරන්නට සහ උපදෙස් ලබන්නට අවකාශය අපි සලසා දෙනවා. ඒකටත් සූදානම් වෙමින් අපි ඒ අනුශාසනය සිද්ධ කරන්නේ. අපි මොනවා හරි කතාවක් මගේ මොනවා හරි බණක් නෙමෙයි මෙතන අවශ්‍ය කරන්නේ. පින්නතුන්ගේ කතාව, ඔබේ හදවතේ ඇති කතාව අවදි කරගන්න එකයි වැදගත්. හරියට වෛද්‍යවරේ කියන කර්තව්‍ය වර්ධ වෛද්‍යවරයා සතුව තියෙන කර්තව්‍යය තමයි මා ඉෂ්ට කරන්නේ. වෛද්‍යවරයා ආවහම රෝගියා බලන්නේ නැතුව වෛද්‍යවරයා දන්න මොනවා හරි බෙහෙත් ටිකක් දෙනවද? බෙහෙත් දීම කියන එකද වෛද්‍යවරයා කරන්නේ මුලින්ම? නෑ, ඉස්සෙල්ලාම හොඳින්ම රෝගියා පරීක්ෂා කරලා බලනවා. මේ ඒ භෞතික වෛද්‍ය ක්‍රමයේ මෙතන මානසික පැත්තෙන් ආවහම අපිත් ඔබව පරීක්ෂා කරන අතර ඔබත් හරියට වෛද්‍යවරයට උත්තර දෙන්න ඕනේ. වෛද්‍යවරයා අහන ඔබට තියෙන ඍදුම් මොනවද, කැක්කුම් මොනවද, දැනුම් මොනවද, කට තිත්තයිද, ඇස් කැරකෙනවද, ඇඟ හිරිවැටෙනවද, පළු දානවද, ඒක තේරුම් අරගන්නේ නැතුව වෛද්‍යවරයට කීවේ නැති වුණොත් මොකද වෙන්නේ? සමන්ත සමහරලට අර දෙන බෙහෙත අපත්‍ති කරනවා. ඈ මට මේ බෙහෙත් වර්ගෙ බිව්වහම මෙහෙම වෙනවා, මට ප්‍රෙෂර් තියෙනවා, මට මේ අම්ල පිත්තේ තියෙනවා කියලා කියන්න ඕන. සමහරලා එහෙම අනිරෝගෙත් පාලනය වෙන්න තමයි ඊළඟට බෙහෙත් දෙන්නේ. ඒ වගේම ඔබත් ඔබ ගැන යම් ප්‍රමාණයක් හඳුනා ගන්න ඕන. මේ මානසික ලෙඩිසුව කරන්නත් එහෙමයි. ඔබ හඳුනා ගන්න ඕන මගේ මානසික ස්වરૂපය මේක, මගේ ගති ලක්ෂණය මේක, මට එන සිතුවිලි වැඩිපුර මේක, මම වැඩියෙන් බැඳිලා ඉන්නේ මොන වගේ කාරණාවකටද, දේවල් වලටද, වස්තු වලටද, මම ගැන හිතනවා වැඩිද, දරුවන්ටද, පවුලටද මගේ හිත වැඩියෙන් බැඳිලා තියෙන්නේ, මාන්නේ මන් ළඟ වැඩිද, උද්දච්චකම වැඩිද, ආදී මොනෝ මොනෝ හරි දේවල් තියෙන දේවල් තමයි තේරුම් ගන්න ඕන. එතකොට මේ වෛද්‍යවරයාත් එක්ක මේ දේවල් සංගච්ඡා කරන ඊට පස්සේ අපි ඒවට අනුශාසනා කරන උපදෙස් දෙනවා. එහෙම නැත්නම් අපි ඒකට කියනවා වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා කියලා. අන්නේ සම්බන්ධතාවය තමයි මේ දේශනාවත් තුළ තියෙන්නේ. දැන් එකකින් අවදි කරලා ඔබ ඉගෙන ගත්ත දේ මොකද්ද? වෛද්‍යවරයාගේ බෙහෙත් ලබා ගැනීමට නම් ඔබ හඳුනගෙන තියෙන්න ඕන ඔබට තියෙන කැක්කුම් වේදනා, එහෙම නැත්නම් ප්‍රශ්න ගැටලු. ඔබනේ ඔබට ගොඩක් සංවේදී. ඊට පස්සේ තමයි ඒකට අනුශාසනය ලැබෙන්නේ. මෙතන ගොඩක් දෙනෙක් ඉන්නෝ වෙනතට වඩා හරි සැනසිලිදායක තත්වයකින් හඳුනන්නේ අපි දැන් ඉන්නවා. ආවේ ගිනිමෙලයක් වගේ දැන් ටිකක් සංසුන් වෙලා සිටිනවා කියලා. ඉතින් සමහර පිරිසක් එනෝ අර කබලට වතුර දාගත්තා වගේ හෝස් ගානෝ, ඊට පස්සේ ආයෙ එන්නේ නේද? රත් වෙච්ච කබලට වතුර වැටුනහම මෙතන නිකන් බෝම්බයක් ගැහුවා වගේ වෙනවනේ. සමහර අයට එහෙමයි. හැබැයි දිගටම යා ඒ කබලට වතුර ටිකක් දැම්ම නම් ඒක නිවෙනවා. ඒත් සමහර අය ඒක තේරුම් ගන්න. තව පිරිසක් ඉන්නවා තමන්ගේ මූලික මානසික ප්‍රශ්න වේදනා ටික ආතති ටික ඉවර වෙච්ච ගමන් ධර්මයෙන් බැහැර වෙනවා. ඒක හරියට අර අපේ රටෙත් ඉන්න ඕන එදා වේල කන් තිබුණාම ඇති කියන මිනිස්සු જાතිය. අපිට ඔය යාන්තම් කාල වේල ඇඳලා ඉන්න තිබුණාම ඇති. නේද? එයා කල්පනා කරන්නේ නැහැ මේ ලෝකෙට සේවයක් කරන්න ඕන කියලා. කාල වේල හිටියාම ඇති. ඒතාම මේ ලදුරු පාසල් මනසක් අපිට ලෝකෙට ඒ ඔක්කු සියල්ලම සේවය කරන්න හැකියාව තියෙන තමන්ගේ ශක්තියින් තමන් ළඟ තිබුණොත් දැන් අපේ මේ භාවනා මධ්‍යස්ථාන හරි අපිට හදලා දෙන්නේ ඒ පින්නතුන්ට ඒ ශක්තිය නැති කරගත්ත නිසා ඔය පින්නතුන් විහාරස්ථානයකට උපකාර කරන්නේත් ඔබලගේ ශක්තියින් ඇති කරගත්ත නිසානේ. ඒ නිසා අර වගේ මානසිකත්ව මේ ධර්ම මාර්ගයට යොමු කරගන්න හොඳ නෑ. යන්තම් මනස තමන්ගේ ජීවත් වෙන මට්ටමට තියාගෙන මදි. වර්තමාන දුක් පමණක් නොව ඔබ අනාගත දුක්ද සාංසාරික දුක්ද අවසන් කළ යුතුය මෙතෙන්දී. ඒකයි වැදගත්. මමත්වේ වේදනාව පුදුමයි. මේ ලෝකේ හදවතට දැනවන විශාල වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව මමත්වේ වේදනාව. මමත්වේ වේදනාව පපුව මැද හාරනවා වගේ නේද? මමත්වේ තියෙන අය දන්නවා. ඈ ගිනි ගන්නවා, පත්තු වෙනවා, හෝස් ගන්නවා නේ. ඔය කියන්නේ හිටියන් හෝස් කාලා ගියද? ඒ ඔක්කොම සිදු වෙනවා. දරා ගන්න බැරි වෙනවා. තමන්ට හානි, අනුන්ට හානි ආදී කොට ඇති මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා ඒ හිත මැද තියෙන මමත්වේ නිසා. මේක දිෂ්ටියක්. සක්කාය දිෂ්ටිය. දිෂ්ටිය කියන්නේ දිට්ඨිය කියන එකම තමයි. දිෂ්ටිය දෙන්නේ දිට්ඨියේ තියෙන ස්වභාවයමයි. සක්කාය දිෂ්ටිය මහසෝන් දිෂ්ටිය සීරියක දිෂ්ටිය සීරියක කියන්නේ සීරි කියන්නේ මොකද්ද? සීරි කියන්නේ ලේ. සීරියක කියලා කියන්නේ ලේ කුපිත වීම කියන එක. තේරුණානේ? එහෙම පිටින් යකෙක් නෑ. ඊට පස්සේ ලේ කුපිත වීම සංසිඳවන්න අර තොල් ආදී නටම වීනුත් ඒකිනුත් ඖෂධ වලිනුත් ආදී වශයෙන් ඒක හරිගස්සන මානසික සහ ඖෂධීය ක්‍රමවේදයෙන් ඒක දුරු කරන්නේ. දැන් මේ සක්කාය දිට්ඨිය දිෂ්ටියත් එහෙමයි. ඒක සාංසාරික මනෝමය ස්වභාවය. දිෂ්ටිය දුරු කරන්න පුළුවන් එකම ඇදුරු වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. ඒ බුදුහාමුදුරන්ගේ අත්ල අපිට ලැබිලා තියෙනවා. දැන් තොවිල නටන්නයි ලෑස්තිය නේද? ආතුරයා දැන් සෝදානන් වෙන්න වෙනවා. සාමාන්‍යනොත් එහෙමනේ කට්ටඩිය කොච්චර අමාරුවෙන්ද ආතුරයා මෙල්ල කරගන්නේ දිස්ති අයින් කරා. මං හිතන්නේ මේ සද්ධර්මයේත් එහෙමයි. අර සීරියකාගේ දිෂ්ටිය, මහසෝනගේ දිෂ්ටිය, කල කුමාරයේගේ දිෂ්ටියට වඩා ඔක්කොම දිෂ්ටිවලට වඩා ප්‍රබලම භයානකම දිෂ්ටිය සංකාය දිට්ඨිය. ඇයි මේ හාමුදුරු හැමදාම එක කොටසක් මේ කක්කාය දිට්ඨිය මල්ලන් දඟලන්නේ? මම පිඟානේ මුල ඉඳලා දානේ වලඳන්නේ. හරින් මෙහින් දාලේ වලඳන්නේ මුල ඉඳලා දානේ වලඳන්නේ. මේ මුල ඉඳලා. ඒ නිසා හැම කෙනෙක්ගේම මේ සංයෝජන මුල ඉඳලයි නැති කරන්න ඕන. මම කතා කරලා වැඩක් නැහැ. අර රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. මේ කාරණේ විසඳ ගන්න බැරුව. එතකොට අපි ලදරු පාසලට බාර ගන්න ළමයට හැමදාම ලදරු පාසල උගන්නන ගුරුතුමී ඒ ඉගෙනවීමම කරන්න ඕනේ. මොකද එතනින් එහාට යව යවන්නේ. ඒ නිසා මේ මහා පණ්ඩිතයි කියාගෙන හිතාගෙන කතා කරගෙන ලොකු අවිධර්ම ඔළුවේ තියාගෙන පන්ති ගිහිල්ලා දහම් පාසල් වල උගන්වලා ඒ වගේම මේ පඬිත ශාස්ත්‍රවේදී ටික ලියාගත්තත් මේ ප්‍රායෝගික පැත්තට එනකොට ඇත්ත වශයෙන්ම සක්කාය දිට්ඨියේ ඉඳලා නැවත ප්‍රහාණය කරගෙන යන්න ඕන. නැත්නම් ඒගොල්ලෝ ප්‍රායෝගික පැත්තේ ලදරු පාසලේ අය තමයි. ඒක එහෙමයි. ඉතින් එයයි ඉවත් කළ යුත්තේ. අනිත් දේවල් සියල්ල මොකද මුල ඉවත් කළාම අනිත් සියල්ලටම ඒක දැනෙනවා. සක්කාය දිට්ඨි ජීවත් වෙන්නේ ඔබේ ආහාර වලින්. ඒකට කියනවා මනෝ සංචේතන ආහාර. සක්කාය දිට්ඨි ජීවත් වෙන්නේ ඔබේ ආහාර වලින්. මොනවද මනෝ සංචේතන ආහාර කියලා සමහර අය මේ රැවටෙන සිතුවිලි කියලා. සිතුවිලි නේ. චේතනා කියන ස්වභාවය මෙතන බලපවත්තන්නේ. චේතනා කියන කේ ස්වરૂපය ඔබ දන්නවද? චේතනා කියන ස්වરૂපය දැන් දානයක් දෙනවා. ඒකේ එක් එක් අයගේ චේතනාවල් නැද්ද? තියෙනවා. දානෙට හැමෝගෙම තියෙන එකම චේතනාවක්ද? නැහැ, විවිධ චේතනා තියෙනවා. චේතනාව කියන දෙයට ඉක්මවා ගිහිල්ලා දන් දෙන්නත් පුළුවන්. බුදුවරු දන් දෙන්නේ, රාධාන් වහන්සේලා දන් දෙන්නේ, ආර්ය ශ්‍රාවකයෝ දන් දෙන්නේ චේතනාව කියන එකට ඉක්මවා ගිහිල්ලා. එතන පුළුවන් එහෙම කටයුතු කරන්න. චේතනාව ඊළඟට අපි තමන් පිළිබඳව තියෙන චේතනාවක් තියෙනවා. හැමෝගෙම එකයිද? එක එක චේතනා ස්වරූප තියෙනවා. ඒ චේතනාව හේතුවෙන් සමහර වෙලාවට ඒ ඇතු විශාල පීඩාවක් දෙනවා. සමහර අයට නැද්ද තමන් ගැන හීනව හිතන, බාල විදියට හිතන චේතනා තියෙනවා. ඒකෙන් එයා පීඩාව විඳිනවා. සමහර අයට නැද්ද මම දුප්පත්, හරිය දුප්පත්, මට නෑ කියලා චේතනාවක්, මානසික ස්වરૂපයක් නැද්ද? තියෙනවා. ඒකෙන් පීඩාව විඳිනවා. ඊළඟට සමහර අයට නැද්ද මම හරි පෝසත්, මං ඔක්කොටම වඩා මට සල්ලි දිනනවා කියලා චේතනාවක් තියෙනයි නැද්ද? ඒකෙනුත් දුක් විඳිනවා. ඒකෙනුත් පීඩාව. මට හැමෝටම වඩා බලය තියෙනවා, මම තමයි මේ පළාතේ, දිස්ත්‍රික්කයේ, රටේ ප්‍රධානිය කියලා ගත්තහම මොකද වෙන්නේ? ඒ චේතනාව එයාට දුක් දෙනවා. සමහර අය තමන් ලස්සනයි කියලා ගන්නවා. ගත්තොත් එහෙම ඒ චේතනාව එයාට පීඩා දෙන්නේ නැද්ද? හැමතිස්සෙම කුණ්ඩ ගැලිය හදාදා ඉන්නවා. ඇඳුම් පෙරඳුම් හදාදාම ඉඳිනවා. මොකද හේතුව? අර චේතනාවෙන් කොයි වෙලාවෙද දෙනවා. කණ්ණාඩියක් තියාගෙන නිතරම එබේබී බලබලා යනවායි කියලා මං අහලා දෙනවා. ඒ ලස්සනයි කියලා හිතාගෙන ඉන්න අය මොකද කොහෙන් හරි මික්ස් වෙලා තිබුණොත්, අර ගාපු ලාටු කෑල්ලක් හරි මෙහෙන් ගැලවිලා තිබුණොත් ඇයි පිහාටු කරම්මනම් අලව ගන්නවන්නේ නේ? ඕක ගලවලා ගියොත් එහෙම ඉවරයි. ඉතින් ඒ නිසා ওই චේතනාවෙන් දුක් විඳිනවා. ඊළඟට සමන් කැදේ කියලා හිතාගත්තොත් ඒකිනු දුක් විඳිනවා. මං අහන්නේ මෙතන ඉන්න අපේ පින්නතෝ මොන දුකද විඳින්නේ මේ දැන්? මේ ආර්ය ශ්‍රාවකත්වය අවබෝධ කරගත්තාම ඔය මොන දුකක්වත් නැහැ නේ. ඒගොල්ලෝ ලස්සනට ඉන්නෝ, පිළිවෙලට ඉන්නෝ, හොඳට දියුණු පමුණු වෙනෝ, බොහොම හොඳට කටයුතු කරනවා. නමුත් අර චේතනාමය දුක් නැහැ පින්නතුනේ. චේතනාමය දුක් නැහැ. ඒක මොනතරම් වාසනාවන්ත කාරණයක් බවට පත් වෙනවද? ඔබ යම් චේතනාවක් නිසා මේ මොහොතේ දුක් විඳිනවද? ඒකෙන් නිදහස් වෙන්න. ඒක නිදහස් වෙන්න තියෙන ක්‍රමය තමයි ඍජුවම ඔබ දෙස ඔබ හැරී බලන්න. ඒක තේරුම් ගන්න ඕන ගැඹුරු කාරණයක්. හිජුවම ඔබ දෙස ඔබ හැරි බලන්න කියලා. මම ඊයේ දුරකථන ඇමතුමකින් අපේ හිතවත් මේ බාලසූරිය මහත්මයාට කතා කළා. එතුමා හරි ලස්සන මම ගාව කොහොමද සපතුක කියලා. එතුමා කිව්වා ජීවත් වෙනවා කියලා. ඔහේ ජීවත් වෙනවා කියලා කිව්වේ නැහැ. අර අපි අයින් සාමාන්‍ය කියන ඔහේ ජීවත් වෙනවා කියන්නේ ඔහේ ජීවත් වෙනවා නෙවෙයි ජීවත් වෙනවා කියලා කිව්වා. මම කෝවා ඒක හරි ගැඹුරු වචනයක් කියලා. මේ ලෝකේ මේ ජීවත් වෙන්න බෑ හැමෝටම. ඔහේ ජීවත් වෙනවා කිව්වහම ඒකෙන් ග්‍රාම්‍ය වෙන පරිසරයත්, ජීවත් වෙනවා කිව්වහම ඇති වෙන ග්‍රාම්‍ය වෙන දේ වෙනස්. කොහරි ෂෝක්නේ. ඒක තමයි වෙන්න ඕන. මිනිස්සු ජීවත් වෙන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන්නේ නේද? ප්‍රමාදී අය මලවුන් වෙනිය. අප්‍රමාදී අය තමයි ජීවත් වෙනවා. සදාකාලික ජීවත් වෙනවා. මැරෙන්නේ නැහැ. නිවන් දකින්නයි කියලා කියන්නේ එක පැත්තකින් නැවත නැවත උපදින්නට හෝ මැරෙන්නට හේතු නොවන සදාකාලික ජීවිතයක්. සදාකාලික ජීවිතයක්. දැන් ඔන්න ප්‍රශ්නයක් ඇති. දැන් අර මෙතෙක් කාලයක් අහගෙන හිටියා අපි මේ මැරිලා උපදින්න තුවනේ ඉන්නේ. ඉතින් හාමුදුරු ඉතින් කියනවනේ සදාකාලික ජීවත් වෙනවයි කියලා. ඒයි හොඳ නැද්ද? මැරෙන්නේ නැතුව සදාකාලික ජීවත් වෙනවා නම් හොඳ නැද්ද? හොඳයිනේ. මැරෙන්නේ නැතුව සදාකාලික ජීවත් වෙනවා නම් ඔය ගොඩාක් අය ඔය පීඩනේ පීඩාව නිසානේ අනේ ආයි උපදින්න එපා කියලා කියන්නේ. ආයි උපදින්න එපා කියන එක කොච්චර දුරට මේ පීඩාව යනවද කියලා කියනවනම් ඒ ඇත්තන්ගේ පීඩාව යනව මෙලවත් ජීවත් වෙන කාලය තුල එක කරදරයක් කියලා හිතන මට්ටමට. එතකොට මේ ජීවිතේ සුන්දර තැනක් නොවන තැන ඒගොල්ලෝ මොකද කරන්නේ? අන්න ඒගොල්ලෝ සියදිවි හාන් කර ගැනීම ඕ විපත්තිකර දායක තත්ත්වයන් පවා ඇති කර ගන්නවා. ඒකට හේතුව තමන්ගේ මනස තමන් නිවැරදි ආකාරයෙන් ගොඩනගා ගන්න අපෝසත් වීම. ඒ ධර්ම මාර්ගයේ පවා හොයලා යම් යම් අය එක්කෙනෙක් විතර දෙන්නෙක් විතර සාසන ඉතිහාසයේ තියෙනවා. අර ඒක හාමුදුරු කෙනෙක් ධර්මයේ හොයලා හොයලා හොයලා උන්වහන්සේ මොඩකමක් එක හරි නැහැ මට මේක අවබෝධ කරගන්න බැහැ කියලා ඉවරලා බෙල්ල වපාගෙන මැරිලා. හැබැයි මැරෙන වෙලාවෙම ධර්ම අවබෝධය ක්ෂණිකව වෙලා මරණයයි එකයි දෙකම එකට වෙලා. ඈ එහෙම නොවේවානේ. එහෙම නොවේවා. එහෙම නොවේවා. මොකද ඒ තරම් උත්සාහයක් කරලා දැන් අපේ අය නම් එච්චර උත්සාහයක් කරන්නේ වෙන වෙන දේවල් වලට. එහෙම මලාට ධර්මයේ වෙනුවෙන් මැරෙන්නේ කියලා එහෙම මිනිස්සෙක් මං හිතන්නේ බීවේ කියලා. එහෙම දෙයක් කරා. ඒක මොඩකමක්. එහෙම දෙයක් කරගන්න ඕන දෙයක් නෑ. එයාගේ දුණු අඥානකම නිසා වෙච්ච දෙයක් සිද්ධියක්. ඒක එහෙම වෙනවයි කියලා කියන්නත් බෑ. ඒක එහෙම වෙනවයි කියලා කියන්නත් බෑ. ඒක එහෙම වෙනවයි කියන්නත් බෑ. උත්සාහයක් තිබුණා. ඔබ දුරු කරන්න උත්සාහ කරන්නේ කවුද? වෙන අන් කෙනෙක් නෙමෙයි. ඔබ ළඟම සිටින, ඔබම ජීවත් කරන, ඔබවම පවත්වන, ඔබ මෙහාට ගෙන ආපු මෙච්චර උස මහත් කරපු ඒ මමත්වය. අපි පස්සේ තමයි දන්නේ මේ මමත්වය තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ කියලා. එච්චර කාලයක් සිටියේ, බොහෝ කාලයක් සිටියේ මමත්වයේ තමයි මට තියෙන ලොකුම අත්‍යසිල උදව්කරුවා. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨත්වය. අපි මමත්වය සනහන්න මොන තරම් වැඩ කළාද නේද? සමහර අය තාමත් එතන ඉන්නේ. මෙතන තව පිරිසක් ඉන්නෝ. ඒ එතනින් මිදිලා ඊළඟට වැඩ කරන්නේ මමත්වය සනහන්න නෙමේ. මමත්වය සනහන්න ඕනෙම කාර්යයක් මමත්වයෙන් කරන්නත් පුළුවන්, මමත්වයෙන් තොරව කරන්නත් පුළුවන්. ඔය මමත්වයෙන් යුක්ත මිනිස්සුන්ට වඩා ලෝක ඉතිහාසයේ මේ මමත්වයේ නැති රහතන් වහන්සේලා කරපු ඉතිහාසය බලන්නකෝ. ඔය හැම දෙයකම ප්‍රමුඛත්වය ගන්න ඔය අනුරාධපුර ගොඩනැගිලි වල කවුද? රහතන් වහන්සේලා. එතකොට මමත්වයෙන්ද මේ ගොඩනැගීම කළේ? නෑ, මමත්වයෙන් නෙමෙයි. එනිසා බාහිර පැවැත්මත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ. එනිසා අපේ අය මේ රස්සාව වෙනස් කරලා, කනබුන විදිය වෙනස් කරලා, අඳින පළඳින වෙනස් කරලා මේ සල්ලි බාගේ නැති කෙනෙක් බවට පත් වෙලා එහෙම මමත් වෙන්න කරන්න බෑ. ඒක මහා හිඟන සංකල්පයක්. එහෙම නිගණ්ඨ සංකල්පයක්. ඒක එහෙම කරන්න බෑ. මමත් වෙ නැති කරන්නේ බිම්බිසාර මහරජතුමා රජකමේ ඉන්නේ. රාජ්‍යත්වයේ ඉන්නේ. එහෙමනේ. ඒගොල්ලෝ ඒවායින් අයින් වෙලා කලින් ගිහිල්ලත් එමේ. මමත් වෙ ඔතන මේ මොහොතම ඉවත් කරන්න පුළුවන්. ඔබේ මමත්වයේ දෙස ඔබ බලන්න. රිදුම් කන මමත්වයේ අල්ල ගන්න එපා, ඒ දෙස බලන්න. ඒ රිදුම් කන මමත්වයේ තව තව දැඩි කරගන්න නැතුව, ඝන කරන්න නැතුව ලිහිල් කරන්න. මේ මොහොතේම එදැම්ම ලිහිල් කරන්න. ධර්මානුකූල හැඩයක් හෝ වෙන හැඩයක් ගන්න එපා. ඔබේ යම් මනසේ හැඩයක්, රටාවක් ඇති කරගන්න එපා. හැඩයක්, රටාවක්කට කොටු නොවි, හිර නොවි ලිහිල් කරන්න. සියල්ල, සියලු සංස්කාර, සියලු සකස්වන සකසුණු සකසන ස්වභාවයන් නිහිත කරන්න. නුවණ හොඳින් අවදි කරගන්න, සිහිය හොඳින් පවත්වා ගන්න. ඒ සියල්ල තුළම සම්‍යක් වූ, සෞම්‍ය වූ, මෘදු වූ, ශාන්ත වූ, නිරෝධ වූ ලක්ෂණය පවත්වා ගන්න. බලන්න ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය නිදහස් කරගන්න. කිසිම ආකාරයකට පවත්වන්නට උවමනා යයි නොසිතන්න. චේතනාව කියන එක පවතින්නේ යම් ආකාරයක්. ස්වરૂපයක් හැඩයක් ගැනීම මතයි. ඒ නිසා කිසිදු ආකාරයකට පැවැත්වීමෙන් වළකින්න. හොඳින් ධර්මානුකූල කරගන්න හුදෙක් ඔබගේ මතය තුළ, ඔබ දන්නාකාරයට මනස මෙහෙවන්නේ නැතුව ධර්මානුකූල අවබෝධය හොඳින් ඇති කරගෙන මනාකොට ධර්මයේ පිහිටවන්න. කරන දේවල් වලින් වැළකීලා, නොකරන දේවල් වලින් වැළකීලා සිටින්න. හොඳින් මේ වචනය අර්ථාන්විතව තමගේ අධ්‍යාත්මයට එකතු කරන්න. කරන දේවල් වලින් වැළකීලා, නොකරන දේවල් වලින් වැළකීලා ඔබේ අධ්‍යාත්මය තුළ ඇතිවන සාමය හොඳින් බලන්න. නොකර සිටින්න උත්සාහ කළොත් එතනත් මහා යුද්ධයක්. ක්‍රියාවකට හසු වුණොත් එතන යුද්ධයක්. කිරීම හා නොකිරීම කියන, කැමැත්ත හා අකමැත්ත කියන ප්‍රධාන සාධක දෙක, ඇලීම් සහ ගැටීම් කියන මේ සාධක දෙක තමයි ඔබ තුළ දෝලණය වන්නේ. එයින් වැළකුණු තැනත්තාට පුදුම ශාන්තියක්. ඒ වැළකීම ඔබ පුරුදු කරගන්න ඕන. ඇත්ත වශයෙන් පුරුදු කරනවා කියන වචනේ තේට යෙදුවට ඒක අර කිරීම හා නොකිරීම කියන එක දෙකෙන් තොරව පවතින ධර්මයක් හැටියට ඔබ ප්‍රකට කරගන්න, අවබෝධ කරගන්න ඕනේ. සියලු වචන වලින් එහාට නුවණ වැඩිලා, ඒ නුවණ තුළ ධර්මයේ වැඩිලා වාසය කළ යුතුයි. කිසිදු ඉන්ද්‍රියකට සම්බන්ධතාවයක් නොමැතිව වාසය කරන්නට කල්පනා කරගන්න ඕන. බලන විතරම මම දැන් ඇසට හෝ ඉන්ද්‍රයන් 6ට, ඒ අතරින් එක් ඉන්ද්‍රියකට හෝ සම්බන්ධ වාසය කරන කෙනෙක්ද, සම්බන්ධයක් නැතුව වාසය කරන කෙනෙක්ද? ඒසා ඉන්ද්‍රයන්ට සම්බන්ධයක් නැතුව වාසය කරන කෙනෙක් තමයි ශ්‍රේෂ්ඨ උත්තරීතර වන්නේ. මේ ඔබ ධර්මයේ තුල වැඩ සිටියවත් භාවනා කළාවත් නෙමෙයි, තාම ධර්මයේ තුල වැඩ සිටින්නට පුරුදු වෙනවා, තාම භාවනා කරන්නට පුරුදු වෙනවා. තවම කුඹුර වල් කපලා, ඕ මඩ හාල බෝරු ගාලා වපුරලා මේ සූදානම් වෙනවා. තාම බත් කන මට්ටමට අපි වී ඇටේ ඕ පැල කරලා එක හදලා ගත්තේ නෑ තාම ආහාර ගන්න මට්ටමට. මේ පුරුදු වෙන කාලයයි. මේක අයන් ධම්මස්සවන කාලෝ, මම ධර්මය ශ්‍රවණය කරන කාලයයි, ධර්මය පුරුදු කරන කාලයයි. නමුත් ඉතින් කවුරු හරි කුඹුරු බැහැලා ඉන්න ගමන් මතක් කළොත් එහෙම බත් කන එක නම් හරිම සුන්දරයි තමයි. ඒ වුණාට මඩේ බැහැලා ඉන්න එක හරි අමාරුයිනේ නේද? ඒ දුක විඳින්න කැමති නෑ. ඒ නිසා එහෙම අපිට පුළුවන් කමක් නෑ සරල විදියට දෙයක් ලබා ගන්න. එහෙම ලබා ගන්න අර උත්සාහ කළා දේවදත්ත හාමුදුරුවෝ. එයා හිතුවා ඒක මේ බාහිර දෙයක් කියලා. බාහිර දෙයක් කියලා හිතලා ඒක බාහිරින් බුදු බවක් ඇති කර ගන්න පුළුවන් කියලා. ඒ මෝඩ කමනේ, ප්‍රඥාව නැති කම නේද? එහෙම බෑ. බුදුරජාණන් වහන්සේගේ සෑම සූත්‍රයක්ම සෑම දේශනාවක්ම භාවනාවක්. අපිත් මෙතන හැම වචනයක්ම දේශනා කරන්න භාවනාවක් වන්නට, ඒකට උදව්වක් වන්නට. භාවනාව ඇත්තටම තියෙන්නේ සත්‍ය අවබෝධයෙන් පස්සේ. භාවනාව කියලා කියන්නේ භාවිතාවනේ. භාවිතා කරන්න දෙයක් අපි ලබාගෙන තියෙනවා නේද? වාහනයක් හරි අපි භාවිතා කරන්න වාහනේ ගන්න ඕනේ ඉස්සල්ලාම. එතකොට අපිට පළවෙනි ඒ ඵල සමාපත්තියවත් නැත්නම් අපි මොනවද භාවිතා කරන්නේ? එතකන් තියෙන විදර්ශනාව. පැහැදිලිද? භාවනාව පටන් ගන්න සත්‍ය අවබෝධයෙන් පස්සේ එතකන් තියෙන විදර්ශනාව. එතන අර භාවනාව කියලා කියන්නේ අර ලෝකේ තියෙන හින්දු භාවනා ක්‍රම නම් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ඒ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය. ඒ නිරෝධ ගාමී ප්‍රතිපදාව එතන ඉඳලා තියෙනවා. පැහැදිලිනේ? අපි උත්සාහ කළා යොමු කරන්නේ මේගොල්ලෝ මහා සාගරේ දුක් විඳින යමෙක් වේද, එයා අරගෙන ගොඩට දාන්නනේ වෙරළ ආරක්ෂකයා උත්සාහ කරන්නේ නේද? අර වෙරළ ඒක ආරක්ෂක ඒ ඉන්න ඒ ආරක්ෂකයා ඒගොල්ලෝ උත්සාහ කරන්නේ ගොඩට දාන්න. ඒත් ගොඩට දාගත්තට පස්සේ ඒ ගොඩ ඉඩමක් අරන් මාලිගාවක් ගයක් හදාගන්න එක ඒ මිනිස්සෙගේ වැඩක්. මනුස්සයා ජීවත් වෙලා ඉන්නවා. ඉතින් අපිටත් එහෙමයි. ඇත්තෝ සතර මහා අපායෙන්, ඒ සතර අපායෙන් ගොඩට ඇදලා දාන්න පුළුවන් නම්, මේ ප්‍රධාන සංයෝජන ටිකක් දුරු කරලා දාන්න පුළුවන් නම්, එතනින් එහාට යා පැවතුණත් ඒක දුකක් හරි දෙයක් ලැබුණත් ඒක එච්චර දුකක් නෙවෙයි. එච්චර දුකක් නෙවෙයි. සපලවෙනි දුක් රස දුරු කර ගන්න බලන්න. Tamanṭa mamatte tiyenoda nenda kiyala hoya ganne kohomada? Neida? Hoya ganne kohomada mamatte tiyenoda nenda kiyala? Mamatte tiyenai gal gedi wage hari barai. සමහර අයට කියන්නේ ගොඩාක් ඇඟ, තමන්ගේ ඇඟ ගොඩාක් බරයි, නපුරු සිතුවිලි තියෙනවා නම් ගොඩක් බරයි. ඊටත් එහා සක්කාය දිට්ඨිය තියෙන ඕනම කෙනෙක්ගේ ශරීරේ සෑහෙන එයාට දැනෙන බරක්, ඇඟේ බරක් දැනෙනවා. ඒ හිතත් එක්ක සම්බන්ධ වෙලා හිතට දැනෙන බරක්. ඒක නිතරම දැනෙන හාල් මුට්ටක් පොළොඩින් දියලා දිනනවා වගේ තමන්ගේ බර පොළොවටයි තියෙන්නේ කියලා තේරෙනවා. මම පොළොවට බරයි කියලා තේරෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවත් එක්කම පින්නතුනේ පොළොවට බරයි කියන ඒ සංඥාව, ඒ හැඟීම, ඒ ස්වභාවය නැති වෙනවා. ඒක හරි පුදුමයක්. ලෝකයෙන් ලෝකයක් වෙන් කරගෙන හිටපු එක්කෙනා ලෝකයේ තියෙන දේවල් ලෝකයට අතහැරියට පස්සේ ලෝකයෙන් යමක් Taman වෙන් කරගෙන නැත්නම් ලෝකයට බර වන්නේ කෙසේද? බර නැහැ. ඩක්වත් බර නැහැ. වාඩි වෙලා ඉන්න ඉරියව්ව තේරෙනවා. නමුත් මානසික වශයෙන් එයාට ඥානය වශයෙන් පොළොවට මෙහෙම මම මෙහෙම බරක් දීලා ඉන්නවයි කියන කතාවක් නැහැ. මොකද ඒ බර මගේ නෙමෙයි, මම බරයි කියන ස්වභාවය නැහැ. ලෝකයේ දේ ලෝකයට අතහැරියට පස්සේ එහෙම තේරෙන්නේ එහෙම එකක් නැහැ. ඒක මගේ නොවන දෙයක් බවට පත් වුනහම ඒ දේ හරහා එන සංවේදනා අපිට නැහැ. විකුණන වාහනය ගැන ඔබට සංවේදනා නැහැ නේ නේද? අතහැරපු දේ පිළිබඳ සංවේදනා නැහැ නේ. එකයි. එයිසා තමන් අතහැර දැම්මහම ඒක ලේසි. අත්හරින්න කියලා එහෙම තල්ලු කරලා අත්හරින්න බෑ. විවෘත වෙනවා. විවෘත වෙනවා. විශ්වයට පුළුවන් තරම් විවෘත වෙනවා. විවෘතතාවය තුළ තමයි මේ විශ්වය සමග සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි කියන සත්‍යවාදී වෙනවා කියන මිනිස්සුන්ට නෙමෙයි විශ්වය හැමෝමේ සත්‍ය හැමෝමේ පමණයි සත්‍යවාදී වෙන්නේ. ලෝක මිනිස්සුන්ට විවෘතභාවයක් ඇති කරගන්න එපා. තේරුණානේ? ලෝක මිනිස්සුන්ට එහෙම විවෘතභාවයක් ඇති වෙන්න එපා. ඒ අදාළ ආකාරයෙන් කටයුතු කරන මනුස්සයෙක් හැටි දැනගෙන ඔව්නේ ධර්මයේ හැමෝහි අපි සම්පූර්ණම විවෘත වන්න ඕන. සම්පූර්ණ අපේ හදවත ඕපන් කරන්න ඕන 100%ක් ඕපන් කරමු. මනසක් තියෙන්න ඕන 100%ක් විවෘතයි. කොහෙද ධර්මයේ හැමෝහි සත්‍ය හැමෝහි 100%ක් විවෘත මනසක් තබා ගන්න බලන්න. හරිම ශෝම හරිම ලස්සනයි. තේරුණාද? ඔව්, ඒක අනිවාර්යෙන් විවෘත මනසක් කියලා කියන්නේ හරි ශෝක් වැඩක් ඒක. දැන් මයිනෙක් ඇවිල්ලා තමන්ගේ ගෙදර ගස්ලපු ගහේ හොඳටම ඉදිච්ච ගස්ලපු ගෙඩිය කාලා යනවා. එයාට හොර හිතක් තියෙනවද? මයිනෙට අල්ලපු ගෙදර මිනිස්සයා ගස්ලපු ගෙඩිය කඩන් යනවා. හොර හිතක් තියෙනවද නැද්ද? හොරෙන් කඩන් ගියෝ? හොර හිතක් තියෙනවා. හැබැයි මයිනෙට ඒක අයිතිවාසිකමක් තියෙනවා. එයා කියන ඔයා මේ අල්ලගත්තට මේ එක එක ඉඩකඩම් වෙන් කරගත්තට අපි මේකේ කන්න පටන් අරගත්තේ මේ ලෝකබෝලි හැදිච්ච දවසේ ඉඳලා. අපි ඕගොල්ලෝ ඉන්නතක් කලින් මේක අපේ પરම්පරාව, මේක හැදිච්ච ගස්වල ගෙඩි කෑව අපිට අයිතියක් තියෙනවා. අපි කාලය යනවා කියලා ෂොක් කියනකොට පියාඹ යනවා. ඒ උනාට අයියා ඇවිල්ලා කනවා. ඒ වගේ මමත්වෙන් තොරයි අර කුරුල්ලා වගේ සකුණෝ වියපම්පජ්ජා. ඔව්. ඊට පස්සේ මම ඒකෙන් අදහස් කරේ මේ ලෝකේ පරිහරණය කළාට අර පෘතංජන මානසිකත්වය, පුජ්‍යල මානසිකත්වයෙන් වේදනා සංකල්ප නැහැ. එතකොට හිතන්න පුළුවන් මේ කුරුල්ලෝ මාර්ගඵල ලැබලද කියලා. කුරුල්ලෝ මාර්ගඵල ලැබල නැහැ. ඒගොල්ලන්ට එක තියෙන යම් කිසි උදාහරණයක් කියලා. මාර්ගඵලයක සටහනක් නැහැනේ. මාර්ගඵලයක සටහනක් නැහැ. ආකාශේ පදන්නත්ති සමනෝ නැති බාහිරේ. අහසේ පා සටහන් නැත. ඒ මෙන්ම ඒ වාගේමයි. බාහිරෙන් බලන්න බෑ. අහසේ පා සටහන් නැහැ. අන්න ඒ වගේම තමයි ශ්‍රමණය. ශ්‍රමණයා ළඟත් සටහනක් නැහැ. අහසෙත් සටහනක් නැහැ. දැන් සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් ළඟ ඒ සටහන් නැහැ. මා ළඟ තියෙන මේ සමාධියේ නිමිත්ත මොකද්ද කියලා අහුවොත් එහෙම නිමිති සටහනක් නැහැ. ඔය දැන් ඔබ වහන්සේ භාවනා කරන නිමිත්ත මොකද්ද? ආනන නේද? ආගේ භාවනා අරමුණ මොකක්ද? දැන් අපි භාවනා මධ්‍යස්ථානවල කරන කොටත් එහෙම. ඒ නිමිති තියෙනවා. දැන් මම මේ නිමිත්තේ භාවනා කරන්න කියලා කියයි. මේ ධ්‍යානයේ මේ නිමිත්තේ මේ දේ වඩන්න කියයි. ඒ නිමිති භාවනාවක් නෙමෙයි. අනිමිති නෙමෙයි. ශූන්‍යවාදය නෙමෙයි. නිමිති නෙමෙයි. අනිමිති නෙමෙයි. නිමිති නෑ. කොයි වගේ දහහසේ පාසටහ සහ ගුවන් යානා සටහන්වත් පාසටහන්වත් නෑ. ඒ මොකවත් නැහැ. ඔව් ලෝකේ තාර දාන්න නැතුව කොන්ක්‍රීට් දාන්න නැතුව තියෙන එකම පාර ගුවන් මාර්ගනේ නේද? ගුවන් පාරවල් තමයි තාර දාන්න නැහැ, වී දාන්න නැහැ, හයිවේ නේ, අර මේ මොකවත් නැහැ, ලයිට් නැහැ. හැරෙන කණු ඒව මොකුත් නැහැ. කලර් ලයිට්ස් මොකුත් නැහැ. හරි ලස්සනයි. ඒ මොකුත් නැතුව හදන ගුවන් මාර්ග. ඒ වාගේ තමයි. මේ මාර්ගයේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්න ඒ වගේ මොනවා හරි දාලා අමුද්‍රව්‍යකින් හදපු මාර්ගයක් නෙමෙයි. තේරුණානේ? දැන් අමුද්‍රව්‍යකින් හදපු මාර්ගයක් නෙමෙයි කියන එකේ අදහස තණ්හා දිට්ඨි මාන යොදාගෙනනේ අපි ජීවිතේ ඔක්කොම මාර්ග හදාගන්නේ නේ. ආ මේ කිසි දෙයක් යොදාගෙන හදාගත්ත මාර්ගයක් නෙමෙයි. සංකල්ප මාර්ගයක් නෙමෙයි. සංඥා මාර්ගයක් නොවේ. ඊළඟට හයි ඒක එහෙනම් ආවදනේ හිස් නේද කියලා. හිස් නෙවේ. සංඥා නිරෝධයෙන් හටගන්න දැකීම හිස් නෙවේ. මම වුණා ධර්මය මේ මගේ තියෙන ඉන්ද්‍රිය ඥානයන් වලින් මේක තේරුම් ගන්න හරි ග්‍රහණය කරන්න හරි වඩන්න හරි සූදානම් වුණොත් ඒක වඩන්න බෑ. මම දඩමෙති ගියාවොත් එහෙම මේක ඔයත්තන්ට කොහොම හරි කියලා දෙන්න ඕන යන කියලා දෙන්න ඕන කියලා දෙන්න බෑ. ඒ නිසා තමයි මම කියවෙන්නට ඉඩ හැරලා මම පැත්තකට වෙලා ඉන්නවා. දැන් මේ පුටුවේ වාඩි වෙච්ච ගමන් මම පැත්තකට වෙනවා. මම පැත්තකට වෙලා ධර්මයට ඉඳ දෙනවා. ධර්මයට ඉඳ දුන්නාම ධර්මයේ කියලා ඉවර වෙනවා. ඉතින් මම මෙතනින් එලිහට ගෙමු ගමන් ආයෙ අර පැත්තකට ගියපු එකේනා පොඩ්ඩක් අරගෙන මොකද අනිත් අයට තේරෙන විදියට ඉන්න බෑ නේද? ඒ රටාවට කතා කරන්න බෑ. ඒ ස්වභාවයට ඉන්න බෑ. ඒ ස්වභාවයට ආයෙත් එනවා. හාමුදුරුවෝ කියලා කිව්වම සංඥාවට අවදි වෙන්න ඕන මට්ටමට එන්න ඕන නැද්ද මම? එන්න ඕන. නැත්නම් ඉතින් බීරෙක් කියලා හිතයිනේ. ඒ සංඥාවන් වලට අවදි වෙන සම්මුති සටහනට එන්න ඕන සම්මුති පැවැත්මට. නැත්තම් බෑනේ පොවතින්න. ඊළඟට සම්මුති ආකාරයේ ශේෂ්ඨන්දමේ විශිෂ්ඨන්දමේ වාසය කරන්නට කල්පනා කරනවා. එතෙන්ට ගියා. මෙතෙන්ට ආවම කිසිවෙක් නොවේ. හැබැයි එතනත් කිසියෙක් නොවේ කියන ගුණය තියෙනවා. නමුත් භාවිතාවට පමණ අර කිසියෙක් කියන පරිසරය තුල හදාගන්න ලද වාචික සිතුවිලි ක්‍රියාදාමයට බැස ගන්නවා. ඒක හරියට අර විකුණපු වාහනේ යනෝ වගේ දැනීමක් තමයි තියෙන්නේ. ඔබේ වාහනේ ඔබ වික්කා අල්ලපු ගෙදර එක්කෙනාට දැන් ඔබම හදිස්සියට මග දැගලා ඔබව දාගෙන යනවා සුනිල් මහත්තයා නගින්න අපේ වාහනයට කියලා ඔන්න එකයි යනවා. කොහොමද ඔබට දැනෙන්නේ? එයා හරි පුරසාරමට කතා කරනවා. එයා මේක දාලා දුන්න මම ඊට පස්සේ හැදුවා වේදන් කළා කොහොමයි? සමහරලාට ඔබට ඕන තැනට ඔහු ගිනින් දාන්නේ ඔහු යන තැනින් ඔහු බස් ඔබව බස්සගෙන ඔහු ගියා යන්න. ඔබට දැනෙන දේ මොකද්ද? ලොකු අත්හැරීමක් නේ තියෙන්නේ නේද? අත්හැරීමක් තියෙනවා. ආන්න ඒ වගේ තමයි මේ ඇස කන නාසය දිව ශරීරය භාවිතා කරන්නේ විකුණුපු වාහනසේ. මම ඒක ගන්න ඒ උදාහරණේ ගන්න ඇයි ඔහොම ඔහොම බුදුහාමුදුරුවෝ කොහෙද කියලා තියෙන විකුණුපු වාහනද කියලා එහෙම බලක් තියෙනවද කියලා. ඒ කාලේ වාහන තිබ්බේ නැහැ. ඒ කාලේ වාහන තිබ්බේ නැහැ. ඒ කාලේ දුන්නා කරත්ත. ඒ කාලේ කරත්ත පෙන්නවා බෙදල වෙන් කරලා කරත්තේ කෝ දැන් කියලා කරත්තේ ගලවන්න කිව්ව නේද? කෑලි කෑලි වලට අර ගරාදී රෝද එන මුට්ටු ඇඳි ඔක්කොම ගලවනෝ දැන් කෝ කරත්තේ කියලා. මාමිනේ කරත්තයක් නැහැ දැන් නේද? දැන් මේ ලෝකෙ බෙදා වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන ගිහිල්ලා දැන් පරමාණුවට ගිහිල්ලා පරමාණුවේ ඔය ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන වලට ගිහිල්ලා ඒවත් කරගෙන ඊළඟට ඌව ද්‍රව ශූන්‍ය තත්ත්වයන් වලටම යනවා. ඊට පස්සේ කියනවා අවසානයේ මේ ලෝකේ හැදුනේ මිනිහකින් කටින් යන සිගරට් දුමකටත් වඩා සිවුම් තත්ත්වයකින් කියලා ආරම්භයේ සිද්ධ වුණේ කියලා කියනවා. ඉතින් අපේ මනසෙත් ඒ රළු භව තුල සහ සිවුම් භව තුල තියෙන එක විද්‍යාවෙන් කවදාවත් දකින්න බෑ මේ ලෝකේ තියෙන අවසාන තත්ත්වය. අර පරමාණු වල ගිහිල්ලා ඒ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දැක්කද අවසාන தත්ත්ව විද්‍යාවෙන් දකින්න බෑ. මොකද ඇහෙන් දකින්න බැරි தත්ත්වයක් නේ. ඒක අධ්‍යාත්මයෙන් දකින්න ඕන දෙයක්. ඒක අධ්‍යාත්මයෙන් දකින්න ඕන දෙයක්. දකින්න දෙයක් නෑ. දකින්න එක ඉවර කරන්න ඇති. ඕරායක නේද? ඒක බලන්න පුළුවන්. ඇගේ තියෙනවා ඒ අයගේ ඒක රැස්විහෙදීම් තියෙනවා. ඒ බුදු පියාණන් වහන්සේගේ උනත් ඒ රැස්විහෙදීම් එක පිරිසකට එක නෝණක් තියෙන පිරිසකට විතරයි ඒ ආශ්චර්යය පේන්නේ. අනිත් අයට පේන්නේ ඒක. අදිෂ්ඨාන කළාම පේනවා ඇති නැත්තන් නෑ. හැම කෙනෙක්ගේම මානසිකත්වයේ ස්වභාවයට අනුව ඒ ශරීරයෙන් යම් කිසි රශ්මි ධාරාවක් පිටත් වෙනවා. ඒ දෙයත් එක්ක තමයි එයාට එයාට ලැබෙන්නේ යම් ස්වභාවයක්, තත්වයක් වගේ දෙයක් ලැබෙන්නේ ඒ රශ්මියත් එක්ක. ඒක ස්වභාවික තත්වයක්. ඒක එච්චර සලකන්න ඕන දෙයක් නෙමෙයි. ඒක අපිට ඉබේ පහ ඌමනාවෙන් ඇති කරගන්නත් බෑ. ඒක ඉබේ හට ගන්න තත්වයක්. ඒක ස්වභාවයන්නේ නේද? කුණු ගොඩක් තියෙන තැනකින් කුණු ගදා, මල් ගොඩක් තියෙන තැනකින් මල් සුවඳක්, ආලෝකයක් ඇති තැනින් බැබිලීමක් හට ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඉතින් ඔබ තුලින් hama යන්නේ කුමන සුවඳක්ද? නේද? ඔබ තුලින් අධ්‍යාත්මයෙන් hama යන්නේ කුමන සුවඳක්ද? නේද? පිච්චමල් ගසකින් යන සුවඳක්, එත මල් උයනකින් hama යන සුවඳක් වාගේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා එන්න එන්න ලෝකේ අනාගතේ ලෝක විනාශේ කිට්ටු වෙනකොට ගොඩක් දේවල් නැති වෙනවා කියලා. මොනවද කිය? ආහාරයේ රස නැති වෙනවා කෝවා. දැන් වෙලා නැද්ද? මල් වල සුවඳ නැති වෙනවා. ගොඩෙන් තියෙන එක මලක්ක සුවඳද බලන්න. ආසාවට සුවඳක් හොයාගන්න බෑ. අනිත් එක අපි ඔය පූජ කරන්නේ නේ වන්න ගඳ කියලා. හරි මේ ගොඩ ගඳක් ඇත්තෙම නෑ. ඒ වගේම මිනිස්සු ළඟත් සුවඳ නැති වෙනවා, සුවඳ අඩු වෙනවා, සුවඳ නැති මිනිස්සු වෙනවා. ඒක වෙලා තියෙනවා. දේවරු කියන රටවල ඒ නීතිය හා රාජකාරිය සහ අන විතරයි. එතනින් එහාට මානසික සුවඳක් නැති ගිහිල්ලා සංකල්පවල පමණක් දැඩි වුණු සමාන වෙන රොබෝ යන්ත්‍රයක් සමාන වෙනවා කියන්නේ යාට හැඟීම් නැහැ. යාට තියෙන දක්ත විතරයි තියෙන්නේ. දක්තය ක්‍රියාත්මක කරපු ගමන් ක්‍රියාත්මක වුණොත් එහෙම තමන්ගේ හාමු මහත්තයට හරි පාර දෙනවා. මෙලි තියලා දානවා රොබෝ යන්ත්‍ර හැටි. බටන් එක ක්‍රියාත්මක වුණොත් ඒක සිද්ධ වෙනවා. ඒ වගේ මිනිස්සු වුණොත් එහෙම කොහොමද වෙන්නේ කියන දේ කර එහෙම බෑ. ආත්ම සංවේදී මිනිස්සෙකු තමයි ලෝකෙට වටින්නේ. ඒ නිසා මේ ධර්මයෙන් ගොඩනගා ගන්න ආත්ම සංවේදී මිනිස්සු. හැබැයි ඇයිට රොබෝ යන්ත්‍රත් එක්කත් වැඩ කරන්න පුළුවන්. මොකද හේතුව රොබෝ යන්ත්‍ර හමුවෙහි රොබෝ කෙනෙක් වෙන්නට බැරි කමක් නැති නිසා. ඒගොල්ලෝ අතිශය විචාරශීලී පුද්ගලයෝ පිරිසක් වෙනවා. විචක්ෂණශීලී වෙන්න ඕන. ඔබ නිතරම ගොඩාක් දේවල් අහන්න නෙමෙයි, අහන හැම දහම් පදයක් සමගම ඔබ කලප බලන්න, ඔබේ මනස සංසන්දනය කළ බලන්න. ධර්මයට පැමිණෙන්නට, සත්‍යයට පැමිණෙන්නට ඔබේ සිත විවෘත කරන්න. ගාඩ් එකක් තියෙන්න ඕන. හරි දේවල් වලට පැමිණෙන්නට, ඕ සත්‍යයට පැමිණෙන්නට ඉඩ තියන්නට ඕන. නමුත් ඉතින් සත්‍යයට පැමිණීම සඳහා ඉඩ තිබ්බහම අසත්‍යයක් පැමිණෙන නිසා තමයි අපි සිහියෙන් ඉන්න ඕන. නේද? මිනිස්සුන්ට එන්න ගේට්ටු ඇරෙහම බලවලලු තිරෝගේ. ඒ නිසා අපි සිහියෙන් ඉන්න ඕන. කියන්නේ ඒකයි, සිහිය තමයි අඳුනගන්නේ මගේ මනසට මේ ඇතුල් වෙන්නේ ධර්මයේද අධර්මයේද, සංස්කාරක ඇති වෙන දෙයක්ද සංස්කාර නොවන දෙයක්ද කියලා. දැන් මේ ලෝකේ ඕන තරම් ඉන්නවා ප්‍රත්‍යක්ෂ නොවිච්ච දෙයක් හරේ ඉදිරිපත් කරනකොට ඒක හරි ඉහළින් පිළිගන්න සාහන් ඉන්න සූදානම් වෙච්ච අය නේද? දැන් හොඳ දේශපාලන සංකල්පයක් හරි ඉදිරිපත් කරොත් එහෙම, ඒක හොඳ සංකල්පයක්නේ කියලා ඒකට අහුම්කම් දෙන්න ඒක පිළිගන්න පිරිසක් ඉන්න. හැබැයි යා ඒක බලන්නේ ඒක ප්‍රායෝගික කරන්න පුළුවන්ද බැරිද කියලා. ප්‍රායෝගික කරන්න පුළුවන්ද බැරිද වුණත් ඒක සංකල්පෙ හොඳයි. ඒ ප්‍රචණ්ඩවාදී, තත්ත්වවාදී ඔක්කොම මේ දේශපාලන සහ මේ කණ්ඩායම් වල සංකල්පය මොකක්ද? හරි ලස්සන සොඳුරු සංකල්පයක්. සංකල්ප තමයි. ප්‍රායෝගික කරන්න බෑ. ප්‍රායෝගික මට්ටමට දාන්න බෑ. සංකල්පයේ සොඳුරුයි. ප්‍රායෝගික මට්ටෙම තාම ඒක මේ ඛේදනීයයි. පුරිදු තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සන්ධර්මය තියෙන. හැබැයි මේක නම් ලියලා තියලා නම් අවබෝධ කරගන්න බැරි දෙයක් නේ. ලියලා තියලා කවදාවත් අවබෝධ කරන්න බැරිද? අනිත් එක මේ නිවන ලියන්න වචනයක් නැහැ. එහෙම නිවන ලියන්න අකුරු නැහැ. නිවන කියලා එහෙම ලිව්වට, නිර්වාණ හරි නිබ්බාන කියලා හරි ලිව්වට, එහෙම නිබ්බාන ලියන්න මේ අකුරු නැහැ. දවයත් අකුරු වලින් ලියපු නිබ්බාන නේ දැක්කේ? මන් දැක්කේ අකුරු වලින් ලියන්න බැරි නිබ්බාන. ඔබේ මගේ දැකීමේ තියෙන වෙනස. මෙතන ඉන්න ඒ අකුරු වලින් ලියන්න බැරි නිබ්බානේ පිළිබඳව අවබෝධය තියෙන පින්නතුන් ගැන මම බොහොම සන්තෝෂ වෙනවා. මොකද ඒත්තු තමයි බුදුහාමුදුරුවන්ගේ ඥාති. ඒත්තු තමයි මට ඥාතිකම් කියන්නේ. මගේ නෑයෝ නෙමෙයි, පරම්පරාවේ ඉන්න අය නෙමෙයි. මගේ නෑයෝත් බලන්නේ මේ පැත්තෙන් බලන්නේ. හාමුදුරුවෝ බිස්නස් කාරයෙක්ද? එහෙම නැත්නම් හාමුදුරුවන්ට සල්ලි තියෙන මූට කොහෙන්ද මෙච්චර සල්ලි වාගේ කියලා බලන්නේ. එහෙම බලන්නේ. ඒගොල්ලෝ ඉතින්නේ මම සල්ලි හම්බ කරනවා කියලා. ඒ සියල්ලම ධර්මයේ වෙනුවෙන් සේවා වෙන කටයුතු. ඒ නිසා මේක ධර්මානුකූලව ධර්මයේ දිහා බලන්න පුළුවන් මේ බුදුහාමුදුරගේ ඥාතියට විතරයි. ඒ නිසා මේ ධර්ම අවබෝධය වෙච්ච අය විතරයි මගේ ඥාති හැටියට මම සලකන්නේ. ඒතු සාමාන්‍යයෙන් එරෙව්වත් ගැරෙව්වත් සමහර වෙලාවට හිතෙන් කවදාවත් හදපතුලෙන් ඒතු කවදාවත් මේ අසාධාරණයක් අවඩක් කරන්නේ නැහැ. අවනාපයක් වුණොත් නිහඬ වෙලා හිටියත් අවඩක් කරන්නේ නැහැ. අපුතජන එහෙම නෙවෙයි, අවඩක් කරනවා. යම් අවබෝධය වෙච්ච කෙනා හරියන්නේ නැහැ කියලා තේරුනොත් එම් පොඩ්ඩක් නිහඬ වෙලා හිටියත් අවඩක් කරන්නේ නැහැ. එස නිවන අකුරු වලින් ලියන්න බෑ. නිර්වාණ නිබ්බාන කියන එක අකුරින් ලියන්න බෑ. ඒ ලියන්න මම දැක්ක එක ලියන්න බෑ. ඔයත් දන්න එක ලියන්න පුළුවන් ඇති. හැබැයි ඔබ දන්නේ අකුරු ටික විතරයි. අකුරු වලින් දන්න අය දන්නේ අකුරු ටික විතරයි. හරියට දැක්කොත් ඒගොල්ලන්ටත් මේක අකුරින් ලියන්න බෑ කියලා කියනවා ඇති. ඒ නිබ්බාන කියන தত্ত্বය අකුරෙන් ලියන්න බෑ. අකුරු නෑ ලියන්න ඒක. ඔබ එකෙන් තේරුම් ගන්න ඕන මොකක්ද? මන් දන්නේ මම හිටියනම් මේ වචනේ මම නිවන් දකින්න. දැන් මම පුතජන මට්ටමේ හිටියා. මේ වචනේ නිවන් දකින්න එක මොහොතේම මොකද හේතුව? ඒකයි හේතුව. නිබ්බාන කියන එක අකුරෙන් ලියන්න බෑ. නිවන කියන එක අකුරෙන් ලියන්න බෑ. අකුරෙන් ලියන්න බෑ. පොල් ගස් නැහැනේ ලෝකෙ. පොල් ගස් නැහැ. කවුරුත් කිව්වර පිළිගන්නේ නැහැනේ. ලෝකෙ පොල් ගහක් කියලා දෙයක් නැහැ. පොල් කියලා જાතියක් ලෝකෙ නැහැ. කොකොනට් කියලා જાතියක් ලෝකෙ නැහැ. වතුර ජලය කියලා දෙයක් ලෝකෙ නැහැ. ඔව් අපි මේ දේශනා කරන්නේ ධර්ම අවබෝධය පිණිස නෙනේ. සියල්ලම අවබෝධය පිණිස. මේ එකක්වත් අවබෝධය පිණිස නොවේ කියන්න බෑ. මේ හැමදේම අවබෝධය පිණිස දේශනා කරන්නේ. හැමදේම අවබෝධය පිණිසමයි දේශනා කරන්නේ. එක තැනක් අවබෝධය නොවන තැනක් වටපිටාව සකසනවා ධර්ම අවබෝධයට. ඔව් මග පාදනවා අවබෝධය සලස ගන්න තියෙනවා. Taman නුවණින් බලන්න ඕන. නුවණින් බලන්න ඕන. පොඩි පහේ නුවණක් නෙමේ බලන්නේ. මොනතරම් සිහියක්ද තියෙන්නේ? දෙවන්ත සිහියක්. දෙවන්ත සිහියක් තියෙනවා. ඒක හොඳ මේ අවදිමත් සිහියක් වෙන්න ඕන. මේ සිහිය කියන කාරණේ නැත්තම් කරුණු හඳුනගන්නේ නැහැනේ. සිහිය කියන කාරණේ නැත්තම් තමන් හඳුනගන්නේ නැහැ. නේද? සිහිය කියන කාරණේ ඉදුවේ නැති වුණොත් පුජ්‍යලය හඳුන ගන්න බෑනේ. නේද? පුජ්‍යලය හඳුන ගන්න ඕනනේ. ඉතින් මේ සිහිය තියෙන කාරණේ අතිශයින්මයි. වැදගත්. කාරණේ අපි පුජ්‍යලය හඳුන ගන්න ගමනක් නෙමෙයි යන්නේ. අපිව හඳුන ගන්න තියෙන ඔබ හඳුනගෙනද තියෙන්නේ. මම ඒකයි අහන්නේ හැමදාම ඔබ කවුද කියලා. අපි සාකච්ඡා කරන දවස් වලට ඉඳන් හැමදාම වගේ ආන ඔබ කවුද? ඔබ හඳුනගෙනද ඔබ ඉන්නේ? ආ හඳුනගෙන ඉන්නේ. ඒකනේ හොඳින් පිහිටවපු සිත දෙමව්පියන් ලබා දෙන සම්පත්වලට වඩා දේපලට වඩා උපකාරයට වඩා සපතක් ඇති වෙනවයි කියලා ධම්මපදයේ තියෙනවා සඳහන් වෙනවා. වැරදියට පිහිටවපු සිත සතුරන් විසින් තමන්ට දැන් දුක් පීඩාවලට වඩා පීඩා දෙනවයි කියලා ධම්මපද ගාථාවන්වල සඳහන් වෙනවා. හරියට හොඳට ධර්මයේ පිහිටවන්න ඕන හිත. ඒක සමහර අය නිකම් මේක කොස් පොල් දෙල් පොල් මේ කපා වෙන් කර ගන්නවා වගේ හරි සරල විදියට මේක කරන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවා. එහෙම ඇවිල්ලා සමහර අය තේරෙන්නේ නැහැ කියලා ඔය අපිව මග ඇරලා යන පිරිස අතර ඉන්නේ අන්න එහෙම පිරිස. ඒගොල්ලන්ට සරල ක්‍රමවේද වලින් භාවනාවල් ආරම්භ කරන්න ඕන. මුලින්ම වම් කකුල තියෙනකොට වම, ඈ දකුණු කකුල තියෙනකොට දකුණ. හිටගෙන ඉන්න විට මම හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා කියලා හිතනවා. හැරෙනකොට ටර්න් ටර්න් ටර්න් ටර්න් ගගා හැරෙන්න ඕන. දැගල නැද්ද එහෙම භාවනා කරන කට්ටිය? දැගලින් එහෙම කළ යුතු නෑ. මමත් මේගොල්ලන්ට එහෙම අය ආවොත් එහෙම ටර්න් ටර්න් කියන්නේ සුද්ද ලෙෆ්ට් රයිට් කේකේ යනවා. ලෙෆ්ට් රයිට් කේකේ ගිහිල්ලා හැරෙනකොට ටර්න් ටර්න් ටර්න් ටර්න් ගගානේ සිග්නල් ලයිට් දානවා. එකේක හැරෙනවා. ඒත් එහෙම තමයි. ඒ අඳුම තරමේ ලොකු සිහියක් පවත්තන්න දන්නේ නැත්නම් එයාට මේක වම දකුණවත් අඳුන ගන්න බැරි නම් වම දකුණ පුරුදු කරන්න වෙනවා. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ හා අපිට හරි ලේසි. ඇයි මම වම දන්නවා ලකුණ දන්නවා. ලේසි. ඊළඟට හුස්ම ගන්නට ඒගොල්ලන්ට තියන්න පුළුවන් සරලයිට හුස්ම ගන්න. ඊට පස්සේ ඉහළට ගන්නකොට හුස්ම 1 කියනවා, පහළට දානකොට 2 කියනවා. ඒකට 1 2 1 2 කියක හිතයින කල්පනා කරනවා. එහෙම නැත්නම් 100ට ගණන් කරගෙන යනවා. 100ට ගණන් කළා ආයි මේ පහළට එකට ආයි ගණන් කරගෙන යනවා. ඒක සාමාන්‍ය විදියට එහෙම අර උපාකර්ම අවබෝධයක් නැති පිරිසට තියෙන ක්‍රමවේද. එවැනි ක්‍රමවේද අධ්‍යයනය කරලා කරලා ප්‍රගුණ වෙලා දියුණු වෙලා ඒවයින් හොඳට යම් ශක්තියකුත් ලබා ගත්ත අය මෙතෙන්ට එනවා. ඒ ඇත්තන්ට හොඳ සාර්ථකත්වයක් තියෙනවා. මොකද හේතුව කාලය ඒවයින් තේරුම් අරගෙන තියෙනවා. මේක පඬිතයන්ගේ දාර්ශනික ධර්මය. මේක රජවරුන්ගේ ධහම. මේක සරල නැහැ. හැම භාවනා ක්‍රමකින්ම ප්‍රයෝජනයක් තියෙනවා. නැහැ කියන්නේ මම මොනව හරි දැන් තියෙන මේ ලෝකේ වරදින් නැතුව තනාගත්ත කිසි දෙයක් නැහැ. වැරදුනා. ඒ වැරදුන හැම දෙයකින්ම යමක් ඉගෙන අරගෙන තමයි වැරදුනේ. ඒකයි වැරදගත්. යමක් ඉගෙනගෙනනේ වැරදුනේ. ඒ නිසා මේ දේවල් වලට අපි මුකුත් කියන්නේ නැහැ. ඒ හැම දෙයක්ම හොඳයි. ඒ හැම දෙයක්ම හොඳයි. ඒකේ ප්‍රතිකාරයේ ප්‍රතිඵලය එච්චර සාර්ථක නොවුනට ඒ හැම දෙයකම වටිනාකමක් තියෙනවා. හැම දෙයකම වටිනාකමක් තියෙනවා. ඒවා අපි දකින්නේ එකම දිශාවක් බලා යන විවිධ වර්ගයේ වාහන වගේ. දැන් බලන්න පාරට බහලා එකම දිශාවක් බලා විවිධ වර්ගයේ වාහන යනවා. බස් යනවා, කාර් යනවා, ජීප් යනවා, ත්‍රී වීලර් යනවා, බයිසිකල්, මොටෝ බයිසිකල් යනවා, ලෑම් මාස්ටර් යනවා, තාර තල්ලු කරගෙන යන බකි කරත්තක් යනවා නේද? ඒවත් තල්ලු කරගෙන යන කරත්ත යනවා. මේ හැම දෙයකම යනවා. හැබැයි ඉතින් Taman තෝරගන්න ඕන සුව පහසු වේගවත් වාහනයකින් යන්න. අනේකයි වැදගත්. නැත්නම් ඉතින් අර කරත්තෙන් ගියොත් මෛත්‍රී බුදුහාමුදුරන්ගේ කාලය යනකම් සමහරවල්ලාට කරත්තේ යන්න වෙනවා. මොකද මෝහෙන් ඉන්නේ කරත්ත යන්නේ. නමුත් අපි ටිකක් වේගවත් වාහනයක් ගත්තොත් අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. දැන් මෙහෙ ඉඳලා අපි කරත්තෙන් යන්න ගියොත් යාපනයේට දවස් දෙකක් තුනක් යයිනේ. සතියක් විතරක් යයි සම්පූර්ණයට. නමුත් අපිට ගුවන් යානයක් පාවිච්චි කරනවා නම් පැය භාගයකින් ඕ එහෙම හැක බහ ගන්න පුළුවන්ද? ඒ වගේ තමයි. ඉතින් වේගවත් ආකාරයේ චින්තනයක් ඔබ පමුණවා ගන්නට අවශ්‍යයි. ඒ නිසා අර භාවනාවල් එපයි කියන්නේ. මමත් මේ භාවනාව උපදෙස් දෙනවා. මේ අවශ්‍ය කරන අයට ඒ විදිහේ සතුට මේ සිහිය පුරුදු කරගන්න වම දකුණ හැරෙනවා හැරෙනවා සිටිනවා සිටිනවා ආදි වශයෙන් ඒ ඔසවනවා තබනවා කියන මේ භාවනා ක්‍රම මමත් දෙනවා. මොකද අපි මේ භාවනා ක්‍රමවේද අපේ ආයතනවල ප්‍රගුණ කරන නිසා ඒවත් දෙනවා. ඒක අවශ්‍ය කෙනාට බලන දෙනවා. ඔස්සේ ආනාපාන සතියක් දෙනවා. සමහර අයට දෙනවා. ඒ විතරක් නෙමෙයි එහෙම කරන්න බැරි නම් සමහර අයට මම නිකම්ම බුදු පිළිමයක් දිහා බලාගෙන ඉන්න කියලා භාවනා දෙනවා. එහෙමත් බැරි නම් ඒ ඇත්තට කියන බෝගහක් දිහා බලාගෙන ඉන්න කියලා. එහෙමත් භාවනා බැරි නම් උදේ කෑම පංගුවෙන් ටිකක් සතුන්ට කන්න දාලා පොඩක් ඒක දිහා බලාගෙන ඉන්න කියලා කියනවා. ඒකත් භාවනාවක්. කුසල භාවනාවක්. පින ඇති වෙන භාවනාවක්. ඒ නිසා හොඳ විදියට මනස භාවිත කරවීම පුරුදු කිරීමයි අපගේ යුතුයකම. ඉස්සා කොච්චර හොඳට සුදට හිටියත් ඔළුවේ තියෙන්නේ කොන්දත් නැවිලයි තියෙන්නේ නේද? ඉතින් ඒ වගේ අපිත් මොනතරම් ලස්සනට ඇඳලා පැනඳලා හිටියත් ඇත්තටම අපේ ඔළුවේ තියෙන්නේ මොනවද? ඉස්සරේ භෞතික දේ තියෙනවා, අපේ භෞතික දේ නොවුනත් ඔළුවේ තියෙන්නේ මොනවද? කුණු කොටවල නෙවෙයි, රොඩු කොටවල නෙවෙයි තියෙන්නේ. රොඩු කොටවල තියාගන්නේ ඇයි? තියාගන්නේ මොකද? තියාගන්න ඕනේ කියන්න ඕන දේ, හිතෙන්න ඕන දේ කියලා ඒක ඉවර කරලා ආයෙ මොකුත් නැහැ. ඒක එතනින් ඉවර කරලා තමන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා. මානසික සුවතාවයකින් යුක්තව බුද්ධිමත් සමාජය තුළ පැවැත්ම හරි ලේසි. අඥානයන් එක්ක කටයුතු කිරීම හරිම අපහසුයි. බුද්ධිමත් සමාජයේ පින්නතුනේ හැරෙනකොට දන්නෝ. අකමැත්ත ප්‍රකාශය කරන්න ඕනේ නැහැ. ඒ හිතෙනකොට දන්නවා. ඒක දැනෙනවා. එතකොට එතනින් මෙයා නෙවෙරදි වෙනවා. tangala. මෙයා ගෙදරට කරදරයි, දැන් යන්න කියන්න ඕනේ නැහැ. දැන් එයාට ටිකක් මේ වෙලාවේ කාර්යබහුල වෙලාවක් කියලා තේරුනකොට මෙයා රැස්ත වෙලා යයි, ඉවත් වෙලා යනවා හොඳයි කියලා. මේ ඒක තමයි ස්වභාවය. එසම් ප්‍රඥාවන්තයන් අතර වාසය ලෙසයි. තමන් ප්‍රඥාවන්තයෙක් විය යුතුයි, නුවණ වඩා දියුණු කරගත යුතුයි. මේ ධර්මය ඔබට කියන ධර්මයක් නොවේ, ඔබ තුළ ඇති මමත්වය ඉවත් කිරීමට කියන ධර්මයක්. ඔබට කියන ධර්මයක් නොවේ, ඔබ තුළ ඇති මමත්වය ඉවත් කිරීමට කියන ධර්මයක්. ක්‍රමය මොකද්ද? ක්‍රමයක් නෑ. මාර්ගය කොහරද වැටලා තියෙන්නේ? කිසිම දිශාවකට නෑ. මාර්ග සංඥා මොනවද? මාර්ග සංඥා නැහැ. කවුද යන්නේ? යන කෙනෙක් නැහැ. පාගමනින් නිවනට යා හැකිද? පාගමනින් නිවනට යා නොහැකි. බුදුහාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්නේ මං කියන්නේ ඔනේ. පාගමනින් නිවනට යන්න බෑ. මොකද පාගමන? ඔබේ ওই අධ්‍යාත්මය තුළ ඔය ගමන් කිරීම තියෙන පාගමන. බලන්න සංඥාවෙන් සංඥාවට මෙහෙ මාරු වෙන්නේ නේද? කූඩෙල්ලගේ ගමන වගේ කියලා ඔබ උපමා කරන්නේ. අභිධර්මයේදී කූඩෙල්ල වගේ මෙහෙම. ඒක අපි ගන්නවා සංසාරෙට කියලා. සංසාරේ මේ මෙතන තියෙන්නේ. මේ එතකොට එයා හිතන්නේ මේ මලාට පස්සේ සංසාරෙ මුණ ගැහෙන්නේ කියලා. මේ ඉන්නේ සංසාරේ තමයි. මේ සංසාරේ චිත්ත වීති එකක් නැර එකක් නොසිඳ බවත්වන්නේ මේ කුඩැල්ල වාගේ පාගමන. පාගමන තියෙන කුඩැල්ල මෙහෙම ඇලි ඇලි යනවා. ඉතින් අපිත් මේ කකුල් දෙක මෙහෙම ඇලි ඇලි නේද යන්නේ පොළොවට? ඒ පාගමන යන්නේ. පාගමනේ යන්න බෑ. සද්ධර්මයේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන් නිවනට යා හැකියි. ඒ වචන ටික ඔක්කොම තම්බල බිව්වොත් වචන ටිකේ තියෙන රොඩු ටික මේ පැත්තට අකුරු ටික හැලිලා එහා පැත්තට අර්ථය වැටෙනවා. දැන් පස්පංගුව තැම්බුවමනේ අර රොඩු ටික ඒක පෙරලලා අහකට දාලා අර ඒකේ තියෙන සාරය විතරක් අපි පානය කරනවා. මම හිතන්නේ මේ වචන එහෙමයි. දැන් අතුමා කිව්වෝ මේ වචනේ ලොකු අර්ථයක් තියෙන සද්ධර්මයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම නිවනට යා හැකියි. දැන් ඔකෙන් ඇහුවොත් යා හැකියිද කලින් කියපු දෙයත් එක්ක? නෑ. යන්නට බෑ. යා හැකි නෑ. ඒ ප්‍රත්‍යක්ෂ කර හැකිද? දෙයක් නෙමේ. ඉන්ද්‍රියන්ට ගෝචර වන්න දෙයක් නෙමේ. ප්‍රත්‍යක්ෂ කරන්න දෙයක් නෑ. සද්ධර්මය කියලා එකක් තියෙනවද? ඒක තියෙන්නේ කොහෙද? දැක්ක කෙනා කවුද? දැක්කනම් එයා කෙනෙක් නෙමෙයි. දැක්ක කෙනෙක් නෑ. සද්ධර්මයේ කියා දෙයක් නෑ. ඉතින් ඒක තම්බල බිව්වොත් විතරයි අර්ථය ගන්න පුළුවන් කම දෙන්නේ. නැත්තම් ඉත වචන ටික ගන්න. ඒසම මේ වචන කියලා කියන්නේ කසායම්. කසාය වට්ටෝරුවක්. ඒක තම්බන්න අර්ථය විතර ගන්න වචන ටික අයින් කරන්න. වචන කියන්නේ බෑ. වචන කියන්නේ හීනනේ. අකුරු කියන්නේ හීනයක්. වචන කියන්නේ හීනයක්. පදයක් කියන්නේ හීනයක්. සූත්‍රයක් කියන්නේ හීනයක්. මාගත දෙයක්. මනෝභාව. කිරීම නොකිරීම කියන දෙයට වඩා එහා දෙයක්. මුකුත් නොකර ඉන්න ඒකල කියන්නේ මුකුත් නොකර ඉන්න කියලා කියන්නේ නැහැ. ඒක කවුරු වෙන වඩා අපි මුකුත් නොකර ඉන්න කියලා කියන්නේ නෑ. කිසි විටක කියන්නේ මොකද නොකර ඉන්න එපා. එහෙම හිටියොත් එීම ඔබේ ස්නායු ක්‍රියාකාරීත්වය නබල දුබල තත්ත්වයටපත් වේ. මොකද නොකර ඉන්න එපා. හොඳට බලන විඳින පවතින ජීවත් වෙන ලෝකය තුළ දැක්මකින් පරිහරණය කරන්න. දැන් මෙතන ඉස්සරහා තියෙන වාහන ඕන එකක් වාහනනේ. ඒ වාහන හැම එකේම තියෙන යකඩ පෑදලිනේ. ඒවා අපි බාහිර සංඥාවෙන් අරගෙන සුරක්ෂිත කරන්න ඕන. සෝදලා පවිත්‍ර කරලා පිරිසුදු කරලා සර්විස් කරලා ආරක්ෂා සහිතව පරිහරණය කරන්න ඕන. ඒක වෙනම කතාවක්. යකඩ ගොඩවල් තමයි. වගකීමක් තියෙන්නේ. නමුත් මානසික වශයෙන් අපිට පුළුවන්කම තියෙනවා. අවබෝධයක් තියෙනවා නම් ඒ ඕනම එකක් යකඩ ගොඩක් හැටියටම දකින්න. එකෙන් අදහස් වෙන්නේ එයාට අමුත්තක් නැහැ. මේක අර කෙනාගේ වාහනේ, මේක මගේ වාහනේ කියලා අමුත්තක් නැහැ. නමුත් බාහිර සංඥාව තියෙනවා. නැත්නම් ඉතින් අනුගේ වාහනේ කන ගලච්චන් ඉඳයිනේ. බාහිර සංඥාව තියෙනවා. නමුත් කිසි විටක අමුත්තක් නැහැ. ඒකනේ මම කියන්නේ මේ ලෝකේ හාමුදුරුවෝ සමහර වෙලාවට හාමුදුරුවෝමයි විරුද්ධ වෙන්නේ පන්සල් හදනවට. මම ලෝකෙට කියලා දෙනවා ලෝකෙටම තියෙන එක පන්සලයි කියලා. ඈ මේ ලෝකේ ඉන්නේ හැම කෙනෙක් එකම පන්සලයි ලෝකේ තියෙන්නේ. හැම දෙයක්ම බුදුහාමුදුරුවන්ගේ. බුදුහාමුදුරුව වෙනුවෙන්, සත්‍ය වෙනුවෙන්, ධර්මයේ වෙනුවෙන් තියෙන ලෝකෙම තියෙන එක පන්සලයි. පින්නතුන්ටත් හිතන්න පුළුවන් නේද? ලෝකෙටම තියෙන එක ගේයයි. ලෝකෙටම ඉන්නේ එක මිනිස්සයයි කියලා හිතන්න පුළුවන්. මේ ලෝකෙ කොච්චර ලස්සනද? ලෝකෙටම තියෙන එක ගෙයයි, එක පන්සලයි, එක මිනිස්සයයි. සියලු දෙනා එතෙන්ට එන්න ඕන. ලෝකේ සාමකාමී. ප්‍රශ්න මොකුත්ම නැහැ. මා වාගේම අනිත් කෙනාද වැදගත්. ඒ අනිත් කෙනත් හිතනවා එයා වාගේම මොහුද වැදගත්. දැන් මේකේ වෙලා තියෙන අනිත් පැත්තනේ. සිංහලයා, බෞද්ධයා පරිත්‍යාගශීලී. නමුත් අපේ මේ දෙමළ මුස්ලිම් එක්තරා කොට්ටාසයක් විතර පුදුම ආක්‍රමණශීලීනේ. මම මේ පත්‍රය දකිනවා මේ නාගදීපේ කියන එකත් වෙනස් කරන්න යනවලු. එහෙ අපේ සිංහල අකුරු උඩින් ගහන්නේ නැහැ, යටින් ගහන්නේ. ඈ මේ රටේ වෙලා කිසිම රටක එහෙම කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඔය ගන්න හදන්නේ මොනවද ඔය? මොන සතුටක්ද ඔය ලබන්නේ? ඔය සතුටට ඉඩ දෙන මිනිසයා මේ ඒකාන්ත වශයෙන් අඳුගුරු බීරි පාතලෙන් පැනලා හු රාජනායකයෙක් වෙන්න ඕන. ඔවැනි කරුණු වලට මේ ඒකින් අයවත් එහෙම ඉඩ දෙන්නේ නැහැ. ශ්‍රීයක්වත් නැති කරා. ඈ ශ්‍රීයක්වත් නැති කරා. මොකද්ද? ශ්‍රීයක්වත් ආවාහන වල ශ්‍රීයක් උරායින් කළා. එම් තියෙන ඒ නිසා ඒ පරිත්‍යාගශීලී භාවයක් තියෙනවා. ඒක මෝඩ පරිත්‍යාගශීලී භාවයක් හැටියටම දකින්නේ. මොකද හේතුව? මේ වෙස්සන්තර රජුරුව පිටින් හැදුවේ. වෙස්සන්තර රජුරුව පිටින් හදන්න බෑ, හිඟන්න වෙනවා. වෙස්සන්තර රජුරුව බුදුහාමුදුරු හදන්න කිව්වේ ඇතුලෙන් නේද? වෙස්සන්තර රජුරුව හදන්න කිව්වේ ඇතුලෙන්. පිටින් හදන්න එපා. කවදාවත් පිටින් හදන්න එපා. ඒක මොන මොන වෙලද්ද ඒක? වෙස්සන්තර රජුරු හදන්න ඇතුළතින්. ඇතුළතින් කිසි දෙයකට ආස කරන්න බෑ. يعني නූල් පොටකට, ඉදිකන්ටකට, නූල් බෝලකටවත් ආස කරන්න බෑ. තණ්හා ඇති කරන්න බා. සතර වාහ දොර කඩවල් විවෘත කළා මෙන්න ඔබේ මනස සත්‍ය කරා ධර්මයේ කරා විවෘත කරන්න. කිසි දෙයක් රඳව ගන්න එපා. ඒ අධ්‍යාත්මික බෝධිසත්වය මේ පිටින් බෝධිසත්වරු පිටින් වෙන්න බෑ. බෝධිසත්වයේ බෝධිසත්වයක් වෙන්නේ අධ්‍යාත්මිකව. හෑ බෝධිසත්වය කියන්නේ මේ අවබෝධය ඇති කරගත්ත මේ මිනිසයා. ඒ අවබෝධාත්මක ගුණේ අතහැරීම පෙන්වන්නේ. ඒවා භෞතික ඉතාම සරල පදනම් වලින් පිටින් නවාගත්ත එකයි වරද. එහෙම වෙන්න එපා. දැන් අපි හිතමු ඒක එහෙම වුණා මෙහෙම වුණයි කියලාත් අපි හිතමුකෝ. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට ඒ ප්‍රශ්නයක් නැහැ. අපි ඒක වරදක් කියලා දකින්නේ ලෝක සාධාරණ ක්‍රමවේදයක් එක්ක බලද්දී නිසා. නැත්නම් ඒක එහෙම ප්‍රශ්නයක් අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට සිංහල මරණ සිංහල භාෂාවයි කියලා එකක් නැත්තරම නැති වුණා තියයි මං හිතමුකෝ. අපි සිංහල දෙමළ ඉංග්‍රීසි ඔක්කොම භාෂා ටික ලෝකේ නැති වුණා කියලා මට ඒ ප්‍රශ්නයක් නැහැ. ඒකට හේතුව කොහොමද මං කතා කරන ධර්මයට භාෂාවක් නැහැ. කොහොමද මං අනුගමනය කරන ධර්මයට જાතියක් නැහැ. කොහොමද මං දේශනා කරන ධර්මයට ආගමක් නැහැ. ඒක මානව දහම, මානව විද්‍යාව, මානව යථාර්ථය. ඒ ඔය ටික තම්බල බොද්දි ඔබට ඇත්ත වශයෙන්ම තියෙන ඇඟේ කැක්කුම් උන රෝග කැත්ත හෙම්බිරිසාව ඔක්කොම සනීප වෙන්න ඕන නේද? ඈ ඉතින් ඒකනේ කියන්නේ මේ ටික හරියට තම්බල පානය කරන්න ඔබේ සියලු රෝග නිවාරණයි. බුදුහාමුදුරුවෝ මේක මොනතරම් දුක් විඳලද හොයාගත්තේ. ඒ දුක් විඳකෝලා හොයාගත්ත දේ මතවාදයක් වශයෙන් තියෙන දේ අපි ඒක මතවාදයක් වශයෙන් තියන්න දෙන්නේ නැතුව ප්‍රත්‍යක්ෂතාවයක් කරා යොමු කළා. මුලින් දිනක අපිට දැන් පිස්සා පිස්සා කිව්වා, දැන් පිස්සා කියන එක අයින් කළා. දැන් ලෝකය තේරුම් ගන්න යනවා. මේක තේරෙන්නේ නැහැ කියලා අයින් කරපු කට්ටිය ඔන්න දැන් තේරුම් අරගන්න පටන් ගන්නවා. අර ඒක මහත්යේ කියපු කතාව වැදගත්. මේ ශාලා විවෘත කරන දාසේ මීට අවුරුදු 10කට කලින් අපේ ආනන්දහාමුදුරුවෝ කිව්වා මේ තියෙනවා මේ නැහැ කියලා. මට එදා තේරුණේ මේක මහා අපබ්‍රංශයක් වගේ. හාමුදුරංගෙ ඔළුව පොඩ්ඩක් සවුත් වෙලා එනවාද කියලා හිතුනේ. මට අවුරුදු 10ක් ගියාට පස්සේ තමයි තේරුණේ හාමුදුරුවෝ මේ තියෙනවා මහත්මයෝ මේ නැහැ. මේ දෙක තමයි අපි ගන්නෙ කියන කතාවේ තියෙන යතුරු යථාර්ථයේ තේරුම් ගන්න පටන් ගත්තේ මට අවුරුදු 10කට පස්සේ කියනවා. ඉතින් ලොකු දෙයක් නේ. ඒ කියන්නේ අවුරුදු 10ක් යනකම් මට පිස්සු කියලා හිතාගෙන හිටපු මිනිස්සයා අවුරුදු 10කින් පස්සේ හිතනවා ඒ මිනිස්සයට පිස්සු කියලා. ඈ මට තමයි වැරදුනේ කියලා. ඒක තමයි ස්වභාවය. දුරට පේන දේ නෙමෙයිනේ අපි ළඟට ගිහින් බැලුවාම පේන්නේ. ඒ නිසා දුරදිම තීරණ ගන්න එක වැරදි. ඒ නිසා අපි මේ ධර්මය ස්පර්ශ කරලා අවබෝධ කරගෙන බලන්න ඕන. ඉතින් ඊට පස්සේ දැන් කියනවා, දැන් මේ පින්නතුන් කියනවා මේ අපිට තේරෙන්නේ නැහැ නේ මුකුත්. තේරෙන්නේ නැති එක තමයි හොඳ. ඔබ අර තේරි එහෙම නැත්නම් අපි හිතන ඇලීම් ගැටීම් අතර දෝලණය වෙන ඔබේ මනස, ඔබේ විඥානේ ඇත්තෙම මේ ඒ තේරුම් ගන්නවා, උපාදානය කරනවා කියන தත්වෙම මුදවාගෙන පින්නතුන්ව මේ ධර්මයේ තුල වඩන්න තමයි මේ දේශනේ කරන්නේ. ඒ නිසා ඔබ තේරෙන්න ඕනේ කියන දැනට අර කූඩැල්ලා වගේ ආයි පනින්න පාර වතුර වලට මඩවොඩට තේරෙන්න ඕන තැනට එහා දෙයක් අපි තේරුම් ගන්න ඕන. ඒක තේරෙනවද? තේරුම් ගන්නවයි කියනවට වඩා එහා දෙයක් අපි තේරුම් ගන්න ඕන. ඒකත් ඇදිනවද කියලා නේ? තේරුම් ගන්නවයි කියන දෙයට වඩා එහා දෙයක් අපි තේරුම් ගන්න ඕන. නෑනේ මට තේරුම් ගන්න. දැන් නිවන අපි හිතමුකෝ අවබෝධ කරගන්නවා කියලා. අවබෝධ කරගත්තත් තේරුම් ගන්න බෑ. තේරුම් ගන්න උත්සාහ කළාට තේරුම් ගන්න බෑ. ඒක තමයි මුගලන් හාමුදුරු භවයේ කෙලවරක් බලන්න ගියා කියන්නේ ඔන්න ඕක. තේරුණාද? මුගලන් හාමුදුරු භවයේ කෙලවරක් වන්න ගියා. ඒ කියන්නේ නිවන ධර්මය මේ හක්ලවල ගන්න පුළුවන්ද කියලා බැලුවා. මේක කෙලවර දිග පරල බලන්න බැලුවා. දිග පරල බලන්න බෑ. බුදුරජාණන් වහන්සේ කිව්වා මුගලන් අවදි වෙන්නේ එන්න දානට. ආයෙ එන්න කියලා. ඉතින් ඒක භෞතික ක්‍රමවේදයකට ගත්තාම ඒක වෙනම මේ සාහිත්‍ය කරුවා ලියලා තියෙනවා. ඒක වෙනම කතාවක්. ඒක ප්‍රායෝගික නෑ. ඒ කතාව නේද? ගලක් මවාගෙන පිරුණුවම් පාන්න උත්සාහ කරගත්තයි කියලා කියන්නේ එහෙමට වඩා මෙන්න මේකයි සත්‍ය කතාව. ඒකත් ඇත්ත, මේකත් ඇත්ත. බලාගෙන ගියාම ඒකත් බොරු, මේකත් බොරු. ඒ නිසා මේක බල අවසානයේ අපි ගන්න ඕන කාරණේ තමයි එහෙම කෙලවරක් වාන්න පුළුවන් කමක් නැහැ, ග්‍රහණයක් කරන්න පුළුවන් නැහැ. ග්‍රහණය සහිත විඥානයකට එන්න මේ අපි හිතමුකෝ අපේ බුද්ධිය අපි බුද්ධිමත් කියලා හිතනවා. එහෙම නැත්නම් අපිට හැම දෙයක්ම දකින්න පුළුවන්. අපි දන්නවා කියලා හිතනවා කියමුකෝ. දන්නවා කියනවට වැඩිය මට ඕන දේ දැනගන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. මට දැනගන්න බෑ, මට අවබෝධ කරගන්න බෑ. කොහොමද මේවල? මට තිබිච්ච අදහසක් තමයි මිනිස්සුකු විසින් කළ ඕනෑම දෙයක් මටද මේ ලෝකේ කරපු වික්‍රමාන්විතය මටද කළ හැකි කියන තැන හිටියා. ඒක තමයි උත්තාන වීර්යය. නැගී සිටින වීර්යය සතර සම්‍යප්ප්‍රදානයේ එතන තිබ්බා. මෙන්න ධර්මය හම්බ වුණා. ධර්මය හම්බ වුණාට පස්සේ මේ ලෝකේ හැම කෙනෙක්ම අවබෝධ කරගන්න මිනිස්සු අවබෝධ කරගත්ත මට මේ උපදෙස් දෙන අයත් අවබෝධ කරගෙන ඉන්නේ මෙන්න මේක අවබෝධ කරගන්න. හරි ප්‍රශ්නය. තේ අත් නොහරින අභියෝග අත් නොහරින මේ මානසිකත්වය ශක්තිය මේ ධර්මයත් එක්කම දිගින් දිගට හැප්පෙනවා. ඒ හැප්පිලා හැප්පිලා හැප්පිලා අවසානයේ වේදනාකාරී වෙලා අවසානයේ හොඳටම හෙම්බත් වෙනවා. හෙම්බත් වෙනවා කියලා කියන්නේ මානසික වෙනවා. හෙම්බත් වුණාට පස්සේ අවසානයේ දැන් දුකයි තරහයි අර බෙල්ල කපාගත්තේ නැතුව විතරයි. දුකයි තරහයි මේක දැක ගන්නත් බෑ. අවබෝධ වුනෙත් නැහැ. ඔය සමහර අය අහන්නේ ආඹුනේ අහනවා මට අවබෝධ වෙන්නේ නැහැ කියලා. ඔය එහෙම ප්‍රශ්න තියෙනවා. මටත් එහෙම එකක් වුණා. හොඳට තේරෙනවා සායනස අවබෝධ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. කියන්නේ මම වෙනස් වෙලා නැහැ එතෙන්ට. තේරෙනවා වෙනස් වෙන්නේ නැහැ. ඒක අසිරිමත් දෙයක්. ඉතින් ඒකට හේතුව කුමන හෝ ආශ්‍රවයකින් තමන් හිර කරනවා. මල්ලඟති විච ආශ්‍රවය මට ඇත්තෙම හොයාගන්න බැරිුණා. මං අනිකුත් ඔක්කොම ආශ්‍රව ධර්ම හොයාගෙන ප්‍රහාණය කරලා තිබ්බා. නමුත් මේ ආශ්‍රවය හොයාගන්න බෑ. මොකද්ද? අර මාන්න උද්දච්ච කමකුත් එක්ක පැටලිච්ච වීරිය අධික බවක් තිබුණා. ඒක ලිහිල් කරන කම්ම මට නිදහසක් ඇති වෙන්නේ නැහැ. මොකද අපිමයි අපේ මනස ටච් කරන්නේ. ස්පර්ශ කරන්නේ මමත්වයමයි. එතකොට මමත්වයේ මොනම හරි ස්වરૂපයකින් ස්පර්ශ කළ සිටිනවා නම් ඒ තාක් කල් එයා මමත්වයෙන් ගැලවෙන්නේ නැහැ. තේරුණානේ? කොහෙන් හරි අල්ලගරනේ අපි හැම එකක්ම තියාගන්නේ. දැන් ඉඩම කඩම තියාගන්නේ ඔප්පුවකින් අල්ලගෙන. ගෙදර මහත්යන ඕන තියාගන්නේ ඔප්පුවේ ගල්ලලනේ නේද? ඒකත් අර විවාහසහතිකයේ කෙනෙක්ක් තියෙනවනේ. ඒකිනුත් ඔප්පුවෙන් අල්ල ගන්නවා. භාණ්ඩයක් ගෙනාවත් ඒක බිලකින් අපි අල්ල ගන්නවා. ඒ වගේම මේ මමත්වයක් මොනම හරි එක්තරා සම්බන්ධතාවයකින් අල්ලා ගැනීම කරනවා. ඒ මොනම හරි සම්බන්ධතාවයකින් අල්ලාගෙන සිටින තුරු අශේෂ විරාග නිරෝධය කියන தත්ත්වයටපත් වෙන්නේ නැහැ. පටිච්ච සමුප්පාදයේ පෙන්වන අශේෂ විරාග නිරෝධ. ශේෂයක්වත් ඉතිරි නැතුව නිරෝධ කිරීම කියන එක. ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව එක ආශ්‍රවයක් කොහේ හරි හිර වෙලා තියෙනු පින්නතුනේ. ඒක ඉතින් අපිට අහුවේ සාකච්ඡාව කරගන්න අතර සමහර අයට ආශ්‍රව කන්දක් තියෙනවා. එතකොට අත්හරින අමාරුයි. නමුත් ගොඩාක් දිය කරගෙන ගිහිල්ලා අවසානයේ එක දෙක නම් තියෙන්නේ නිදහස් කරන්න ලේසි. ඒ කියන්නේ දැන් මේ පඩිය ළඟට ආපු මිනිස්සු මට අත දීලා මෙහාට ගන්න පුළුවන්නේ. පද්මපුරේ ඉන්න කෙනා ගන්න බෑ. හතරගම ඉන්න කෙනා මට ගන්න බෑ. එසා ඔබ ටිකක් ලඟ වෙන්නට ඕන. දැන් සමහර අය කියන හැමදෙරේ මං පුළුවන් විදියට භාවනාවට එන්නම්කෝ. ඒ මිනිස්සයාගේ හිතේ මේ මට ඕනවට කියලා මේ කට්ටිය ගෙන්නලා භාවනා කරවන. එයා ආවහම මට හරි ෂෝක් කියලා. ඒගෙන් මගේ වුණාට ඇයන්නේ තුමා මගේ ශාලාව පුරවයි. පින්නතුනේ මිනිස්සු එන දෙන්නුගෙන් හරක්ගෙන් කිරිදවා ගන්න හරක් ගස් බැඳලා මේ කකුල බැඳලා ඒ කිරි නිසා ඒකට මුදලක් හම් වෙන ලීටරයකට රුපියල් 150 200 ලීටරයකට හම් වෙනවා. ඒක ගන්න එව නැත්තම් මුදවල කිරි හට්ටියක් විකුණන්න. ඒ වෙනුවෙන් තමයි ගස් බැඳලා ඒක ගන්න. මං හිතනවා පින්නතුනොත් හරිය විදියට නම් මේ ධර්මය අපි එලවල ගිහිල්ලා දෙන්න නෙමෙයි පින්නතුන් අපිව ගස් බැඳලා වනාස්ස ගන්න ඕනේ. කොයිද දුවන්නේ ඔහිද පිය කියලා වනාස්ස ගන්න ඕන හරිය විදියට නම් ධර්මය අස්ස ගන්න ඕනේ. මොකද ඒ තරම් වටිනවනේ. මේක ඔබේ පිහිටටනේ. දැන් සමහර අය හිතන්නේ මේ අමුදුරු අපිට මේ උගන්වන්න හදන්නේ, අලුත් බණක් මේ කියලා දෙන්න හදන්නේ, අනිත් ඒවා වැරදි කියන්න හදන්නේ, මේක හරි කියන්න මේ හදන්නේ. ඒ කිසිම ප්‍රශ්නයක් මෙහෙ නැත. එවැනි ප්‍රශ්න මටද නැත. ඒකනේ. ඒ කිසිම ප්‍රශ්නයක් මට නැත. දැන් ඉස්සලසරයන්නම් මම කැනඩාවට වැඩම කරන්න කියලා සාකච්ඡාවක් තියෙනකොට හමුදුරුව වඩින්න ඕනේ නැහැ කියලා වාහනේ උතරන් දීලා ධර්මශාලාවකුත් හදලා දීලා බණ කියන්න කියලා ඔන්න සලසර දීලා තියෙනවා. මේ පාරේ නතර වෙන නෙවෙයි යන්නේ, මාසෙකට ඕස්ට්‍රේලියාවට ධර්ම දේශනා කරන්න වඩින්නේ. එහෙම සතියකට දෙකකට ඉඳන් වැඩම කළා නම් කමක් නැහැ නේද? සාවින්නහස්සේ අනිත් අයගේ ලෝකයේ හිත පිණිසත් වැඩ කරන්න එපේ. නමුත් ධර්මයෙන් අඩුවක් වෙන එකක් නැහැ. පින්නතුනේ මේ සමහර වෙලටක මම දේශනා කරන දෙයට වඩා ඔබට සමීප වෙලා ඔබේම තත්වයේ ඉන්න කෙනෙක්, ඔබ අතරම ඉන්න ඔබේ යෙහෙලියක්, ඔබගේ මේ මිත්‍රයා හැටියට ඉන්න කෙනා ඒ ධර්මයේ කියද්දි දේශනා කරද්දි ඔබට වඩා සමීපයෙන් තේරේ. මොකද හේතුව ඔබට ඇත්තෙම අවංකව ඒයි බම්බොලං කියන භාෂාවෙන් හරි ඒක කතා කරන්න පුළුවන් නේද? ගොඩක් සමීපව දහම් ගෞරවයේ හදවතේ තිබුණට ගොඩක් මිත්‍රත්වයෙන් කියන්න පුළුවන්. මිත්‍රත්වය නිසා විශ්වාසය වැඩි කර ගන්න පුළුවන්. තර්ක කරන්න පුළුවන්, වාද කරන්න පුළුවන්, මේ වගේ මට අදහසක් ඇති වෙනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගොඩාක් වැදගත් ඒ ධර්මය තේරුම් අරගෙන මේ මාර්ගයේ වැඩිච්ච අයගට සහයෝගයක් දෙන්න ඕන ඔබ. දැන් පන්තියක් කියන තැනදී ගුරුවරයාට සහයෝගයක් වෙන්න ඕන ඒකාන්තයෙන්ම. කවුද? ශිෂ්‍යයෝ නේ. සහයෝගයක් වෙන්න ඕන ගුරුවරයාට. එතකොට ගුරුවරයාට පහසු, ගුරුවරයාගේ වචන අඩු වෙනවා, ගුරුවරයාගේ වෙහෙස අඩු වෙනවා. ඔබටත් ඒක තේරුම් ගන්න හරිම ලේසි වෙනවා. ගුරුවරයා වෙන එක්කෙනෙක් වුණොත්, ගෝලියෝ වෙන කෙනෙක් වුණොත්, වෙන කණ්ඩායමක් වුණොත් බෑ. මේක එක එක පවුරක් හැටියට, එක පිරිසක් හැටියට ක්‍රියා කරන්න ඕන. ඒකට කියනවා ශ්‍රද්ධාව, බැඳීම. අපි දායකයන්ට ශ්‍රද්ධාව තියෙනවා, ඇත්ත ධර්මයට සාවින්හන්සේට ශ්‍රද්ධාව තියෙනවා, අපි සියලු දෙනාම ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව තියෙනවා. අනේ එහෙම තියෙන අය තමයි ධර්ම අවබෝධය කරගන්නේ. හැමදාම තමා ළඟ තියෙන අර මහා උපාදාන ස්කන්ධය දිය කර හරින්. හැමදාම දිය කර හරින්. වශයෙන් මේක දිය කර හරින තියෙන්නේ එළියෙන් අරගෙන තියන්න විතරයි. අයිස් කැටේ අරගෙන එළියෙන් තියන්නයි තියෙන්නේ. ඒක දිය වෙනවා. දිය වෙලා ද්‍රව වෙලා වාෂ්ප වෙනවා. වාෂ්ප වුණාට පස්සෙ ආයි ඒක හොයන්න පුළුවන් జగතේ නැහැ. ඔය දැන් මහා වැහි බිඳු වගේ වැටෙන්නේ මොනවද? වාෂ්පනේ. ආයෝව ගංගා ජලය බවට පත් වෙනවා. ආවෝව මුහුදු ජලය බවට පත් වෙනවා. ආයත්තෝව වාෂ්ප බවට, වලාකුළු බවට, වැසි බවට පත් වෙනවා. සංසාර චක්‍රය. අපි අර අහලා තිබ්බා, මම අහුවා, ඇත්තටම මේ එකම කියන ජලය කොටස වහිනකොට වැහි, පොළවට වැටුනහම කඩಿತಿ ඇලවේලි ගංගා නේද? ඇලවේලි ගංගා. මහමුහුදට වැටුනහම මහමුහුද, වාෂ්ප වුණාම මිරිඟුව වාෂ්ප. එතන ආයි වලාකුළු, ගන කළු වලාකුළු ආදී වශයෙන් මේ තියෙන මොනවද? එතකොට මේ වතුර නේද මේ හැමතැනම තිබුණේ? එතකොට ඇත්තට වශයෙන්ම මේ ස්වභාවයන් වලට කියන නමක් තියෙනවද? එනවනේ. සම්මතයේ විතරයි මේ ස්වභාවයට මේ නම් ටික හැමතැනදීම පට බැඳුනේ. නමුත් ස්වභාවයට කියන නම නෑ. ඇත්තටම වතුර වල නම මොකද්ද? වැහි වතුර කියනවද? ඔව්, වැස්ස කියලා කියනවාද ඒකට? දැන් ඇලට වැටුනහම ඇලේ වතුර. ගඟට වැටුනහම ඒක ඇලේ වතුර නෙමෙයි, ඒක ගඟේ වතුර. ඒක මහමුහුදට වැටුනහම ඒක ගඟේ වතුරත් නෙමෙයි, ඇලේ වතුරත් නෙමෙයි, මහමුහුදේ වතුර. ඒකම වාෂ්ප වුණහම වාෂ්ප වෙනවා. වාෂ්ප තත්ත්වේ වලාකුළු වුණාම ඒක ගඟේ වතුර, ඇලේ වතුර, මුහුදේ වතුර නෙමෙයි, වලාකුළු. ඒ සංඥාව හිර කරගෙන ඉන්න ඇයිට ඔන්න තේරුම් කරගන්න. දැන් මේ ලෝකේ වලාකුලක් නැහැ. ඈ, ස්වභාව ධර්මයක් තියෙන. ඒ ස්වභාව ධර්මයේ තුල අපි සංඥාවසෙන් උපාදානය කිරීම පමණයි තියෙන්නේ. මේ ජලයේ වෝම එක හා සමානව මුළු විශ්වීය ධර්මතාවයක් හැටියට මේ ක්‍රියා කරනවා. අපි මේ ධර්ම කරුණේ මුකුමන්ද ගන්න ඕන? කිසිවක් නොගන්න තැනට අපි දියුණු වෙන්න ඕන. ඒක හරි බරපතලයි වචනේ. කිසිවක් නොගන්න තැනට අපි දියුණු වෙන්න ඕන. ඇත නැත කියන සංකල්පයක හිර වෙන්නනේ බලන්න. ඕනම දෙනෙක් බලාගෙන ඉන්නේ. දැන් මේක හාමුදුරුවෝ මේක අනුමත කරනවද ප්‍රතික්ෂේප කරනවද කියලානේ බලන් ඉන්නේ. දැන් සමහර අය පුනර්භවය විශ්වාස කරන, සමහර අය විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්නේ නැති කෙනා සන්තෝෂ වෙන්නේ අපිත් පුනර්භවයක් නැහැ කියලා කිව්වා. එතකොට පුනර්භවය ගැන විශ්වාස කරන කෙනා සන්තෝෂ වෙන්නේ පුනර්භවය තියෙනවායි කිව්වහම. ඒ හරි ප්‍රශ්නයක් කියලා තියෙනවා. මිනිස්සු සතුට වෙන විදිහට නම් ධර්මයේ කියන්න පුළුවන් කම නැහැ. දෙන්න එනිසාර මූලික මේ කාලයේදී ධර්මයේ දිගටම අහන්න කියනවා ඇරෙන්නට. ඇත්ත වශයෙන්ම මේගොල්ලන්ට ප්‍රශ්න අහන්න කියලා දුන්නාම අහන්නේ ඔව් මොන්ටිසෝරි ප්‍රශ්න අහන්නේ. ඒකට ඉතින් උත්තර දෙන්න ගියාම අපිත් මොන්ටිසෝරියට ආයි ගැටෙනවා. ඔබට දැන් පිරිමි අයට මං අහන්නේ බල්ලා කියලා දැන්නොත් රිදෙනවද? පාරේ යනකොට ඒ බල්ලෝ කියලා ගෑවෝ රිදෙනවද? කවුද යව කාටද යව බල්ලා කිව්වේ කියලා අහනවාද? තපල් මහත්තයා නතර කළා ඔබගේ නම විල්සන්. තපල් මහත්තයා නතර කළා සිමියෝන් කියලා හයියෙන් කෑ ගහනවා. කෑ ගහනකොට ඔබ හැරිලා බලනවද? ඔව් සද්දෙට හැරිලා බලනවා. මං අහන්නේ තපල් කාර්යාල ළඟට යනවද? මොකද එයා අඬ ගහන්නේ විල්සන්ට නෙමෙයි සිමියොන්ට. ඒ වගේම තමයි ඉතින් තමන්ගේ නම ඒක නෙමෙයි නන්නේ නේද? තියෙනවා නම් තියෙනවා. ඒ වගේම කාන්තාවන්ටත් එහෙම තියෙනවා නේද? බැල්ලි කියලා බයින්නවා නේද? බැල්ලි කියලා බැන්නොත් තරහ යනවා. මොඩු කුපේල එක හරේ මේ ඔය ගිනිකම් මැදින් ගියත් ඕව සමහරලාට ඇහෙනවා. මොඩු කුපේලියක් වගේ යටින් ගියොත් එම ඔක හැලේ අනිවාර්යෙන් ඔය වචන ටික ඇහෙනවා. ඇහෙන්නේ නැත්තේ නැහැ. තියෙනවා. එතකොට අපි මේ සමාජය තුල අහලා තියෙනවා ඔය කතා හරේ ටෙලිවෘතාන්ත හරේ වලත් ඔය වචන දැන් පාවිච්චි කරනවා. අසම්භාව්‍ය වචන. ඉතින් ඒ බැල්ලිකනේ මං අහන්නේ ඒක මේ ඒ වචන ගේන්නේ නැත්තේ අසම්භාව්‍යයි තමයි. ඒ වචන ගේන්න ඕන අපේ රිදුම් කරන තත්ත්වයන් අපිට තේරුම් ගන්නනේ. එතකොට බැල්ලි කියලා බැන්නාම රිදෙනව නේද වැඩි හරියක් කට්ටියට? රිදෙන්නේ? එහෙනම් අල්ලපු ගෙදර එක්කෙනාට කෝල් එකක් දාලා කියන්න ඕන අර එහා පැත්තේ ඉන්න එක්කෙනාට බැල්ලි කියලා බලන්න කියලා. දැන් අපේ දැන් ඉන්න කොල්ලන්ට බල්ලා කියලා බැහුවාම අයගොල්ලෝ අහන්නේ කොමනේරියන්ද කියලා අහනවලු. මොකද්ද කොමරේරියන්ද මොකද්ද බල්ලා කියලා? ඒ බල්ලෝ මිලයිලු. ඒ නිසා ඒක බල්ලා හඳුන ගැනීම සඳහාම තමයි අර අපි අය වයින්කොට බනින වල් බල්ලා කියලා වරිනේ. නැත්තකර තරමානනේ නේද? එදා ඔය ඇත්තත් අහන්න ඔය කිය බැන්නාම කොමල හේරියෙන්ද? ඉතින් ඒක නිසා අපි ඔය තේවල් තේරුම් ගන්න. මම ඒ කාලෙදි පින්නතුන් කරපු පරිශ්‍රණය දේනෝ අනිත් අය බනිද්දි රිදුම් කන එක විතරක් නෙමෙයි මට උවමනා වුණා. ඇත්තටම මේ වචන ඔස්සේ මට රිදෙනවද කියලා මං හිතන්නේ ඔබ ඔබලා කිසි කෙනෙක්ගේ පරිශ්‍රණය අවුරුදු 15-16 කරලා නැහැ. මම කරපු පරිශ්‍රණය 15-16 නෙවෙයි වෙන කෙනෙක් කරලා තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. සල්ලි දීලා බන්නෝ ගැත්ත කතාව මං කියලා දෙනවා නේ. මේ ලෝකෙ තව කෙනෙක් කළද? මම අද පුදුම වෙනවා. මම අවුරුදු 16 දී මහා අමුතු මහා මිනිස්සෙක් නේද කියලා මං ගැන මම සතුටු වෙනවා. අද ඒ දාර්ශනික ලක්ෂණ පෙන්නලා දිනවා නේ. නෑ, සක්කාය දිට්ඨිය තියෙනවා, මෝරලා තියෙනවා. සක්කාය දිට්ඨිය ඒ විදිහට තියෙනවා. මෝරලා නැහැ කියන්න බෑ. සක්කාය දිට්ඨිය ඒ විදිහට තියෙනවා. අර බාහිර දැනුමෙන් මෝරල නැතුනොත් සක්කාය දිට්ඨියක ස්වභාවය හඳුන ගන්න පුළුවන්. ඒ උනාට ඒ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙනවා. ඒක කවුරුත් දන්නේ නැති උනාට ඒක ඒ අවබෝධයන් තුලින් තමයි, ඒ පරිශ්‍රණය තුලින් තමයි අපි ඉස්සරහට ආවේ කියලා මම හිතෙනවා. අපි ඉස්සරම භාවනාවක් මම කරේ, මට මතකයි මම ඉස්සෙල්ලම භාවනා කරේ කෝප භාවනාව. කෝප භාවනා කරන්නේ කොහොමද කියලා දන්නවද? පත්තරයක තිබුණේ මේක. මම පත්තරේ දැක්කාම හිත එකඟ කරගන්නා වූ විශ්මිත භාවනාවක් විනාඩි 15කින් ඔබගේ සිත ඒකාග්‍ර වෙයි කියලා තිබ්බාම මම ඉතින් ඕක ගත්තා. අර ගත්තාම තේ බොන වෙලාවක ගත්තේ, තේ බොන කෝප්පේ තිබ්බා. තේබුණ කෝප්පේ තියලා දැන් මේකේ කරන්න දෙන්නේ කෝප්පේ තියාගෙන සුදු පාට කෝප්පේ දේශ බලාගෙන කෝප්පේ කෝප්පේ කෝප්පේ කියලා හිතන්නයි දෙන්නේ. ඒකට කියන්නේ කෝප්ප භාවනාව. එතකොට දිගට මේ කසීන භාවනාවෙත් ඒකම තමයි තියෙන්නේ. ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ අපෝ තේජෝ තේජෝ තේජෝ වායෝ වායෝ කියලා නේ පටවි පටවි කියලා වඩන්න තියෙන්නේ. දැන් මම මගේ භාවනා මධ්‍යස්ථානයේ මට කසීන මේ එකක් තිබුණ නැහැ. කසීන මණ්ඩලයක් තිබුණ නැහැ. ඒක හදාගන්න බැ. දැන් ආලෝක කසීනයක් ඇති කරගන්න විදිය රේණුකානි චන්දවිමල නායක හමුදුරේම ඇති කළා, පෙන්වලා දීලා තියෙනවා. මං ඒ කියන්නේ ආලෝක රවුමක් මෙහෙම හදාගන්න ඕන කොහොම හරි. ඉතින් මං කර වැඩේ අපේ මේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ පිටිපැත්තේ ටොයිලට් එකේ තිබුණු පණිට්ටුව ගෙනාවා. පණිට්ටුව ගෙනල්ලා පණිට්ටුව ඇතුලේ ඉටිපන්දමක් පත්තු කරා. ඉටිපන්දමක් පත්තු කරලා බිත්තියට ගැහුවා. බිත්තියට ගැහුවාම බිත්තියට පණිට්ටුවේ රවුම වදිනවා. දැන් පණිට්ටුවේ රවුම ආලෝක කසීනේ වගේ එක වදිනවා. එදුනහම ඒක දිහා බලාගෙන ආලෝකෝ ආලෝකෝ ආලෝකෝ කියලා වඩනවා. ඊට පස්සේ අර උග්ඝහ නිමිත්ත ප්‍රතිභා නිමිත්ත වශයෙන් මේ ආලෝක පහළ වෙනවා. ඒකට තරුවක් වගේ දිලිසෙන්න පටන් ගන්නවා ඇතුලේ. ඇස් දෙක පියාගත්තට පස්සේ අරක ගන්න විතරයි අර කෝණ. මුලින් විතරයි පණිට්ටුව ඕන. ඊට පස්සේ ඒක අහකට දාලා අර ආලෝක නිමිත්ත වඩන්න පුළුවන්. ඒ කියන්නේ අපි කසීන භාවනා ප්‍රගුණ කළා. ඈ නොදන්නව නෙමෙයි අනිත් භාවනාවල නොදැන නෙමෙයි මේක කියන්නේ. ඉතාලම හොඳට ඒවයි පිරිසුදු අරගෙන තමයි මේ දේ ඔබට කියන්නේ. ඒව හරි අමාරු වැඩ. ඒකට කියන්නේ පණිට්ටු භාවනා. නේද? ඒ නිසා ඒ ආකාරයේ එක ඇත්ත කතාව ආලෝක රවුමක් හදාගන්න ඕනේ විදියට ආලෝක කසීනි වඩන්න. ඊළඟට මම තාබොඩෙන් S2 අන්ධ කරගන්නවා. මම ඉරදිහා බලාගෙන භාවනා කරනවා කියන වැඩපිළිවෙල කරන්න ගිහිල්ලා තාබොඩෙන් එක දිගට ආලෝක කසීනි ඉරෙන් ගන්න පුළුවන්. ඉරදිහා බලන් ඉන්න ගිහිල්ලා තා ටිකක් වැඩි වුණා නම් S2 සෞතු වෙනවා. ටික තේරුම් යනකොට මේ සැරේ අයින් වෙච්ච නිසා හොඳයි එකේ. නැත්තම් ඉරදීහා බලාගෙන ආලෝක නිමිත්ත ගන්න උත්සාහ කරනවා. ඒ උත්සාහ කරේ හැම මොහොතකම මේ ඇතුලේ මොකද්ද කඩු කුඩුවක් තියෙනව, දඟලන එකක් තියෙනව, මේක මට එළියට ඇදලා දාන්න ඕන. මොකಾದ මේක ඇතුලේ වද දෙන්නේ. අර ඒක මහත්මයක් කිව්වා වගේ විවෘත වචනෙම්ම හිතන්න ඕන. තමන් පෞද්ගලිකව හිතන්නකොට හිතන්නේ ඔහොම තමයි. මොකද වද දෙන්නේ කියලා කල්පනා කරන සම්භාවනීය විදියට හිතන්නේ නැහැ නේ. කවුද මේ මට වද දෙන්නේ කියලා එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඒ නිසා කවුද මේ වද දෙන්නේ? මෙයාව එළියට ඇදලා දාන්න ඕන. ඉතින් හැම භාවනාවක්ම කරනොත් මෙයා යටපත් වෙනවා විතරයි ආයි මෝරල පැල වෙනවා. ඉතින් සහ මුලින් උගුලා දාන්න ඕන. සහ මුලින් උදුරා දාන්න. අන්න ඒකයි අවශ්‍ය කරන්නේ. ඒකට මහත් වූ වීරයක් කැපවීමක් ඇතුව තමයි තේරුම් ගන්න කාලේ තේරුම් ගත්තේ. ඒ කැපවීම ඔබගේ කාලේ වෙන්න පුළුවන් මේ දැන්. ඒ නිසා ඒ කැපවීම අවශ්‍යයි. අසකනනාසේ දිව ශරීරේ මන කියන මේ ඉන්ද්‍රයන් තුළ ජීවත් වෙන්නේ නැත්තම් එයාට අර සත්‍විස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙනවා. සතර සතිපට්ඨානෙම වැඩෙනවා. සතර සතිපට්ඨානේ ඔක්කෝම කියාගෙන ගිහිල්ලා ඒ මොකද්ද කියන්නේ අවසානයේ? නිරෝධ සංඥා. හැම දෙයකින්ම නිරෝධ වෙන්න මාර්ගය කියලා දෙන්නේ. එහෙම නැතුව ඒ එකක්වත් අල්ලගන්නට නෙමෙයි මේ ධම්මානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ කායානුපස්සනාව, මේ වේදනානුපස්සනාව කිය මේවා අල්ලගන්නට නෙමෙයි. මේ හැම දෙයකින්ම සියල්ල අනිත්‍යයි කියලා නිරෝධ සංඥාව ඇති කරගන්න ඕනේ. ඒකයි මඟ පෙන්වීම කරන්නේ. සතර සතිපට්ඨාන කියන්නේ සූත්‍ර අතර එක සූත්‍රයක් නිසා නිවන් දකින්න එකම සූත්‍රය නන් නෙමෙයි. ඒකෙන් නිවන් දකින්නත් පුළුවන්. එවම් මගේකෙත් තියෙනවා. අනිත් සූත්‍ර වලත් තියෙනවා. මම දකින්නේ සූත්‍ර අතර එක් සූත්‍රයක් තමයි සතර සතිපට්ඨානේ. එහෙම නැතුව මේ එහෙනම් ඉතින් මේ ධම්මචක්කපවත්තන සූත්‍රේ නිවන් දකින්නේ සතර සතිපට්ඨාන කියලා නෙමෙයි. නමුත් සතර සතිපට්ඨානේ ධම්මචක්කේ තිබුණා. ධම්මචක්කේ සතර සතිපට්ඨානෙත් තියෙනවා. ඉතින් ඕක තේරුම් ගන්න බැරි අය හිතට එකම එක මේක තමයි කියලා. ඊළඟට ඒ අතර අර වැරදි විග්‍රහයන් ටිකකටත් ගිහිල්ලා වැරදි අර්ථකථන ටිකකටත් පැටලිච්ච ගමන් අන්තෝ ජටා බහිජටායෙන් නිරූපණය වෙන අවසානයේ පුජ්‍යල විග්‍රහයක් ඔස්සේ දෙන භාවනා ක්‍රම ටිකකට අපි අහු වෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරන් විසින් දේශනා කරපු නැති පුජ්‍යලයක විසින් ලියන අටුවා පොතක් අනිවාර්යෙන් පුජ්‍යල විග්‍රහයක්නේ. පරිසුද්ධි මාර්ගය කියලා කියන්නේ පුජ්‍යල විග්‍රහයක්. ධර්ම විග්‍රහයක් තමයි. නමුත් පුජ්‍යලෙකු විසින් රචනා කරන දෙයක් නෙවෙයි. ඉතින් පෙළදහම අපිට තියෙනවා නේ. පෙළදහම අපිට තියෙනවා. ඉතින් ඒ වයිතුත් යම් යම් සත්‍ය ධර්මයන් අපිට මතු කර ගන්නට පුළුවන්. ඒක තේරුම් ගන්න කෙනා අතර තියෙන දෝෂේ තියෙන. නැත්තම් ලස්සනට තේරුම් ගන්න පුළුවන්. නමුත් පුතඥේ හිතාමතා විකෘති කරන්න ඕනේ නැහැ. නිවන දේශනා කරන්න ගියාම ඉබේම විකෘති වෙනවා. තේරෙනවනේ? පැහැදිලිනේ? දැන් මම නොගිය රටක් පිළිබඳව දැන් අද මම ඕස්ට්‍රේලියාව ගැන මොනවද කියන්න කිව්වොත් එහෙනම් මම කල්පනා කරලා බලයි ඔය කොහොමද මම කියන්නේ කියලා. මන් දකින්නේ නෑනේ ඒ පාරවල් කොයි හැඩේද, ඒ දේශගුණය කොයි වගේද, ඒ ගමම් මග කොහොමද, ඒ සංස්කෘතිය සහ පැවැත්ම මොකන්ද කියන එක පිළිබඳව මම හරියටම දන්නේ නෑ. මම සංකල්පයක් ඇයි කට්ටි කියනවා, පාළු පාරවල් තියනවා, මිනිස්සු ජනගහනය හරි අඩුයි, ගෙවල් ගිර දුරින් දුරින් තියනවා කියලා මම කතාවක් කියයි නේද? ඒ මොකද ඒ දෙයට වැඩි ප්‍රත්‍යක්ෂතාවයකින් අපි ලබන මාසේ ආවම කතා කරමු. ඒ වගේ තමයි ධර්මයේ පිළිබඳවත් එහෙම නොදක්ක කෙනා විග්‍රහ කරන්න යන තැනම හඬ විතරයි තියෙන්නේ, ශෛලය විතරයි තියෙන්නේ, එන්නේ ගලාගෙන බොරු. මේ නොදක්ක නිර්වාණය පිළිබඳව කියන්න බැහැ, වෙනතට ප්‍රත්‍යක්ෂ කරන්න නැතුව මන කියන්න බැහැ, ප්‍රත්‍යක්ෂ කරන්න නැතුව බැහැ. ඒක සමාන වෙන්නේ ගැලපෙන්නේ පොතට පමණයි, සත්‍යයට නෙමෙයි. ධර්මයේ නොදැක්ක අයගේ දේශනා සියල්ලම ගැලපෙන්නේ පොතට පමණයි, සත්‍යයට නොවේ. ඉතින් අපේ මම මේ දේශනා කරන ධර්මයේ කට්ටිය කල්පනා කරන මොන පොතටද ගැලපෙන්නේ? කොයි පොතේද තියෙන්නේ? මොන පොතකවත් නැහැ, මොන පොතකට ගැලපෙන්නේත් නැහැ. මේ ගැලපෙන්නේ සත්‍යයට පමණයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය පොතකට ගලපන්න ගියා නම් එහෙම මිනිස්සුන්ට මොකද වෙන්නේ? පිස්සු හැදෙනවා. ඇයි පොතක් තිබ්බේ නැහැනේ, ත්‍රිපිටකේ තිබ්බේ නැහැනේ. ත්‍රිපිටකේ ග්‍රන්ථ ආරෝඩෙන්නේ පස්සේනේ, මේ පරිනිර්වාණයනුත් පස්සේනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ධර්මයේ මොන පොතටද මිනිස්සු ගැලපුවේ? ඒ මිනිස්සු ගැලපුවේ ජීවිත පොතට. එවත් සත්‍යයට ගැලපුවේ, යථාර්ථයට ගැලපුවේ. එතනින් ධර්මයේ මතු කරගත්තේ දැන් ඉන්න උන්දල මොකද කරන්නේ? පොතට ගලපන්නේ යනවා. නිවන් දකීද? බුදුහාමුදුරන්ගේ කාලේ නැති ප්‍රශ්නයක් අද ඇවිල්ලා නේද තියෙන්නේ? ජීවිත පොතට ගලපන්න, සත්‍යයට ගලපන්න. කවදාවත් ඒ බුදුහාමුදුරන්ගේ කාලේ වැඩ හිටපු ශ්‍රාවකයෝ පොතකට ගලපන්න ගියේ නෑ. පොතකට ගලපන්න ගිය කට්ටියක් හිටියා බ්‍රාහ්මණ ධහමට. ඒගොල්ලෝ කිසි කෙනෙක් බුදුහාමුදුර සරණ යන්න ආවේ නෑ. ඒකට හේතුව මෙයා කියන දේ බ්‍රාහ්මණ ධහමට විරුද්ධයි කියලා බුදුහාමුදුරන්ට සතුරුකම් කළා. ඇයි ඒ බ්‍රාහ්මණ ධහම පොතත් එක්ක? ඒ නිසා මේ ලෝකයේ බුද්ධිමත් මිනිස්සයා කියලා කියන්නේ සත්‍යයට ගලපන කෙනෙක්. මිසක් එයා පොතකට ගලපන කෙනෙක් නෙමෙයි. පෞගේ දවසක ආපු ජර්මන් ජාතිකයෙක් මගෙන් හරි ප්‍රශ්නයක් ඇහුවා. ඔබ මේ ලෝකේ හොඳයි නරකයි කියලා වෙන් කරන්නේ කොහොමද කියලා ඇහුවා. කොහොමද වැඩේ? හොඳ ඉන්ටෙලිජන්ට් මොළයක් තමයි. එයා අහනවා මොකද ඔයා හොඳයි නරකයි කියලා වෙන් කරන්නේ කොහොමද කියලා. එයා එක වචනයෙන්ම මම වැරද්දුවා නම් එහෙම මාව බින්දුවෙන් කපලා දානවා. ඔබ ඇහුවොත් මොකද කියන්නේ? එහෙම කියන්නත් බෑ. ඒකට ඒකට යන්න බුලන් හැම දෙයක්ම එහෙනම් ඕකේද කියලා. ඈ? ඒව එහෙම අහන්න බෑ. ඈ? එහෙම කියන්න. ඒක කියන්නේ ඕන දෙයක් ඕකේ. එහෙම වෙන්න බෑ. කොහමද එන්නේ කියලා මම කිව්වා. ඔයාව ගෑස් ලිපට අත තිබ්බාම ඔයාට දැනෙන්නේ මොකද්ද? දන්න ඉංග්‍රීසියෙන් ඒ වෙලාවේ කිව්වා. දැන් ඉංග්‍රීසි මතක් වෙන්නේ නැහැ. ආයිස් කැඩයක් අතේ තියාගත්තාම ඔයාට දැනෙන්නේ මොකද්ද? මං කියවන්නේ විදියට තමයි හොඳයි නරකයි තෝරගන්නේ. ආ ඊට පස්සේ කිව්වා ෆීලින් වලින්. ඔව් මං කියවා ඔව් ෆීලින් වලින් තමයි ඒක තේරුම් ගන්න කියලා. මනසටත් එහෙම තමයි කියලා ඒක තේරුම් ගන්න. එයා ඒකට සන්තෝෂ වෙනවා. ඒකට මට එක්සලන්ට් කියලා කිව්වා. ඉතින් ඒ විදිහට ඒගොල්ලෝ ඒක පිළිගත්තා. ඊට පස්සේ සාකච්ඡාව දිග්ගැස්සුණා. ඒකත් ඇදෙන යාට සන්තෝසයි. එහෙම තමයි. අර ඒක මහාචාර්යවරයෙකුත් ඇවිල්ලා මේ මනෝවිද්‍යාව පිළිබඳව පරීක්ෂණ කරන ඇමරිකානු, ඒත් එහෙම. එයා එක් කරගෙන ආපු මනෝවෛද්‍යතුමියට කියනවා, මං හෙව්වේ මේ වගේ පොඩි හාමුදුරු කෙනෙක් නෙමෙයි, මං හොයන්නේ ටිකක් වයසක එක්කෙනෙක්, රැහුල වවපු කොණ්ඩේ වවපු එක්කෙනෙක් කිව්වා. ඩයන් අහකෝ නෑ, මෑගර ඇවුලට කොණ්ඩේ නෑ වුණාට මෙයා හොඳයි, මෑගෙන් ටිකක් අපි කතා කරමු කියලා. ඉතින් පළවෙනි අර වගේ වචන දෙක තුන ඇහුවට පස්සේ ඇත්තටම මේ කතිකාචාර මහාචාර්යතුමත් මේ පැය ගාණක් එක දිගටම පරිවර්තනය කරමින් පරිවර්තකයලව ගොඩක් දේවල් අහගත්තා. ඉතින් අපි සන්තෝෂයි බුදුදහමේ තියෙන දේ, සැබෑ බුදුරජාණන් වහන්සේගේ දායාදය. ඒ දායාදය නිසා තමයි ඉතින් මේ දායාදය ඔබ හඳුනගන්න. ඒ දායාදයේ මහා ප්‍රඥා, මේ මහා නෝන, ඒ විශ්වය, ඒ ධර්මය පේනවා, මැවිලා පේනවා. කිසි දෙයක් පාඩම් කරගෙන ඔළුවේ තියාගෙන දරාගෙන මොකක්වත් ඕනේ නැහැ. හරිම සජීවී ඔබ ඕනම ප්‍රශ්නයකට, ඕනම ගැටලුවකට, ඕනම දෙයකට දර්ශනයක් තියෙනකොට ඔබට මුහුණ දෙන්න, ඒකට උත්තර දෙන්න සූදානම් වෙදී සියල්ල ඔබට ගලාගෙන එනවා. යම් කිසි කාර්යයක් කරන්න පටන් ගන්න, ඒ කාර්යයට අවශ්‍ය කරන සියලු ශක්තියන් සහ වටපිටාවන් ඔබට සෑදෙනවා. ඒ තමයි විශ්වය දහම. මමෙක් නැති අයට තියෙන්නේ මමෙක් නැති ලෙස වාසය කරන්න. සීලබ්බත පරාමාස නැති අයට අරෝ මේවා ගැන විශ්වාස කරන්න, විශ්වාස කරන්න ඉතින් අවශ්‍යතාවයක් තියෙන්න බෑ, ආතතියක් තියෙන්න බෑ. ඒ ආතතිය නැත්තම් ඔව ඌමනාව නෑනේ. එහෙම ඌමනාවක් නෑ. ඊට පස්සේ විචිකිච්ඡාවක් හිතේ පහළ වෙන්න මොනවා හරි ගැටලුවක් තියෙන්න බෑ. ගැටලු අවසන් වෙච්ච තැන විචිකිච්ඡාව නෑ. හැබැයි බොහොම සානසීලීව තියෙනවා. වෙන වෙන දේවල් බාහිර දෙයක් ගැන සැකයක් හටගත්තට ධර්මයේ පිළිබඳව සැකයක් නෑ. ওই විචිකිච්ඡාව නැහැ කියලා කියන්නේ මේ හැම දෙයක්ම ගැන නෙමෙයි, වෙන වෙන දේවල් ගැන විචිකිච්ඡාවක් ඇති වෙනවා. ධර්මයේ ගැන විචිකිච්ඡාව නෑ. මේ ධර්මයේ අවබෝධ වුණු දවසේ ඉඳලා මට මොන විදියකින්වත් මේකේ විචිකිච්ඡාවක් මට හැංගෙන්නේ නැහැ. මීට වඩා දෙයක් තියෙනවා, මීට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් තියෙනවා කියලා මට හිතනවා නෙමෙයි දැනෙන්නේ. අනිත්‍යයයි බලබිඳෙනවා. ප්‍රධාන තුනක් ඉවර වෙනවා. අනිත්‍ය ඈ ඔව් අනිත්‍යයයි බලබිඳෙනවා. ප්‍රධාන මේ සංයෝජන තුනක් ඉවත් වෙනවා, නැත්තට නැති වෙනවා. අනිත් දේවල් වල තියෙනවා. එතකොට අනිත් දේවල් පවතින්නේ සක්කාය දිට්ඨිය මුල් වෙලා නෙමෙයිද කියන්න පුළුවන්. ඒ යංගිසි සක්කාය දිට්ඨික ස්වરૂපයේ තිබුණ සක්කාය දිට්ඨික දර්ශනය නෑ එයාට. ඒ කියන්නේ වාහනේ තියෙන වාහනේ විකුණපු ආහාරය. නේද? දැන් ඔන්න අල්ලපු ගෙදර මහත්තයාට වාහනේ විකුණනවා, ඒ මහත්තයා රට යනවා කියලා ඔයාගේ ගෙදර වාහනේ දාලා යනවා. හැමදාම උදේ පාන්දර ඒ වාහනේ දකිනවා. කාගේද වාහනේ? අල්ලපු ගෙදර මහත්තයාගේ වාහනේ අපේ ගෙදර තියෙනවා. හැබැයි පාරේ යන අය නම් දකින්න පුළුවන් මිනිහගේ වාහනයක් තියෙනවා ගෙදර කියලා. හැබැයි ඔබ විතරයි දන්නේ මේ වාහනේ මගේ නෙමෙයි කියලා. තේරෙනානේ? තමන්ගේ වාහනේ වුණත් මේක මගේ නෙමෙයි කියන මට්ටමට අනිත් අයට දනවනවා නම් හොඳයි. අපි ඔය ගම් පළාත් වලට හරි ගොඩට හරි සමහරලාට ගියාම උන්ව හැටියට මලා වැදෑ කියලා මේ ඉන්න මට්ටම දැක්කාම මේ වාහනේ ඔබ වහන්සේගේද කියලා අහනවා. එතකොට කියනවා නේ නෑ මගේ නෙමෙයි, මාත්තේ කිවර මට භාවිතා කරන්න දුන්නේ කිව්වාම අර හිත සංසිඳෙනවානේ. නැත්නම් ඔබ වැලෙන්න ඉඩයිනේ. ඒ නිසා ඒක මගේ නෙමෙයි කියලා කිව්වහම හිත එයාට හරි ලේසි. මේක සල්ලි දීලා මද ගත්තේ නෑ අනේ ලීසින්. ආ එහෙනම් කවන්නේ සල්ලි දීලා ගත්තොත් අතන හොස්ම යනවා ඉවරයි. ඒ වගේ අපි මිනිස්සුන්ව පාලනය කරන්න ඕන නේද? ඒ මොකද සමහර අය නම් හරිම සන්තෝෂ අනිත් අය ඉරිසියාව හදන්න මං කැමති නෑ. ඉරිසියාව හදන්න බෑ මිනිස් වෙලා. ඉරිසියාවක් ඇති වෙන ස්වරූපයක් එනකොටම කියන රත්තරන් මාලයක් හරි තියෙනකොට හරි මේක අත ගන්නකොට අනේ මේක ඔයාගේද මාලි කියලා අහනකොටම නෑ අනේ මම මේ අල්ලපු ගෙදර මිනිස්සෙකින් ඊළඟ ආවේ අද මේ බබුල් ගෙදර නම ආයේ නිසා අර මිනිස්සේ සහනයටපත් වෙනවා සැලලුටපත් වෙනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. ඒකෙන් සංසිඳවන්න ඕනේ යා ධර්මයේ පිහිටවන්නට ඕන. ඒකයි වැදගත්කම තියෙන්නේ. අනිත් අයගේ හිතෙහි යා ධර්මානුකූල සිතුවිල්ල පහළ කරවන්න, සහනදායක සිතුවිල්ල පහළ කරගන්න. ඇත්තද බොරුද කියලා එකක් නැහැනේ. මනුෂ්‍යයා යහපත් ලෙස පාලනය කරනවා. ඒකට කියන වචනයෙන් කෙනෙක් යහපතට යහපතක් ඇති වේද? ඒක තමයි සත්‍යය. ඒක තමයි ඇත්ත. ඇත්තක් කියන ස්වરૂපයකින් යම් වචනයක් ප්‍රකාශයටපත් කළා එතනින් ප්‍රශ්නයක් ඇති වෙනවා නම් එතනින් ගැටලුවක් ඇති වෙනවා නම් එතනින් පීඩනයක් ඇති වෙනවා නම් ඒක තමයි බොරුව. තේරුණාද? කතා කරන වචනේ මොන වර්ගයේද කියන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. එහි ප්‍රතිඵලය මොන වගේ ස්වරූපයක් ගන්නද කියලා. දැන් සමහර කට්ටිය ඉන්න ඇත්ත කියනවායි කියලා කියන මුළු පලාතම පුපුරන දඩබඩතර බල ගන්න. ඉවරයි. ප්‍රශ්න ජාලාවක් ඇති වෙන. ඒ නිසා මම ඇත්ත කියන කෙනෙක් හරි බොරු කියන කෙනෙක් හරි වෙන්නට එපා. අවශ්‍ය තැනට අවශ්‍ය දේ අවශ්‍ය ආකාරයෙන් යහපත් ආකාරයේ ප්‍රතිඵලයක් ඇති වෙන අන්දමින් කටයුතු කිරීමේ නුවණක් තියෙන කෙනෙක් බවට පත් වේ යුතුය. දැන් මෙතෙන්ට ඇවිල්ලා මේ ගේට්ටුව ඇවිල්ලා වාහනන් අතර වෙලා තියෙන දිගටම කට්ටි ඉන්නවයි කියලා තියෙනවා. මගෙන් අහනවා අද වැඩසටහන තියෙනවයි හම්බුරු. මං කියනවා නෑ කියලා. අද වැඩසටහන නෑ. මේ පේනවා වාහන තියෙනවා. අර නාන මිනිස්සුන්ගේ නානෝද කියලා අහන කට්ටියනේ ඔය. ඈ? හරි ෂෝක් කරනවා. ඒ කියන්නේ මේක බුද්ධි මදකමක්. ඒක නැත්තම් වැරදි පුරුද්දක්. වැරදි පුරුද්දක්. තේ අපි ධර්මයේ පිළිබඳව අවධානය යොමු කළා. හිත සැහැල්ලු කරගත්තා. හිතේ දෘෂ්ටි අඩු කරගත්තා. හිතේ යම් ඔළුවේ හිරවීමක් තිබුණා නම් ඒක නැති වෙලා ගියා, පහ වෙලා ගියා. දැනගත්ත ධර්ම කරුණු තව දීප්තිමත් වුණා. නොදැනගත්ත ධර්ම කරුණු අපි ධර්මයේ ඇසුවා. ඉතින් ධර්මයේ ආනිසංස කීකේ හිටේ නැහැ. ධර්මයේ ඒ ආනිසංසවල ප්‍රායෝගිකත්වය ඕ සිදු වුණා මේ අවස්ථාවේ. ඒකට සාක්ෂියොම ඉතින් ඔය සැහැල්ලුව ඇති කරගන්න මම හිතන්නේ සාංගික සියක් නමක සාංගික දානයක් දීලා බෑ. සමහරවිට කලබලයේ අවසාන ඉතුරු වෙන්නේ මනසේ. ඉතින් මේ භාවනා වැඩසටහනකින් ලැබෙන ආනිසංසය සියක් නමක දානයක් දෙනවට වඩා අපායේ අවුරුදු ලක්ෂයක් මේ මකාලන තමන්ගේ සංසාරේ අවුරුදු ලක්ෂයක් අපාහරින එක භාවනා වැඩසටහනේ ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. සමහර විට සංසාරෙට ගියොත් එහෙම කොහේ කොහේ හැරේ ඊටත් වැඩි වුණොත් එහෙම ඒ தත්වේ කපාහැරෙන මේ එක වැඩසටහනකේ ඒ විදිහට ලක්ෂ ලක්ෂය කපාහැරලා සදාකාලිකවම නොයන නතේ ගමිස්සන්ති අපායන් කියන මට්ටමටම තමන්ගේ මනස ඇති වෙන්න පුළුවන්. සක්කාය දිට්ඨිය මෙතනින් උදුරලා දැම්මොත් උගුල්ලා දැම්මොත් ඔබ ගෙනියන්න බෑ කාටවත් අපායට. කිසිසේත් ගෙනියන්න නෑ. මොන වරද්ද කරත් යන්නේ නෑ. වැරදි කරන්නේත් නෑ. මොන වරද්ද කරත් යන්නේත් නෑ. කරන්නේත් නෑ. මොකද වැරදි කරන්න විශාල මහත් තණ්හාමාන දිට්ටි සක්කාය දිට්ටියක් තියෙන්න ඕනනේ. පෙරලගෙන යන්න නේ, කාගෙන බීගෙන යන්න, ඒව අන්තගාමී ලෙස ක්‍රියා කරන්නට මහ පුදුම රළු මනසක් තියෙන්න ඕන. දැන් මේ ශාලාවක් කියලා එකක් තියෙනවා මට හදලා දීලා තියෙනවා. මට සල්ලි හම්බ කරන මානසික මට්ටමක් තියෙනවා. කොච්චර වැඩ කරන්න පුළුවන්ද ඈ? බැංකුවල ආයතනවල බල ලොකු සම්මන්ත්‍රණ කරන තැන් හොයනවා දෙන්න තිබුණේ කීයට හරි ඒව නෑ අර පරසාලාව දීදිත් මගෙන් එහෙම ඉල්ලුව මං කොහෙන්ද බෑ කපු එක කිල්ලෝ මාසෙට ලක්ෂයක් දෙන්නම් මට මේක දෙනවද කියලා මං ඒව නෑ නිකම් වහලා තිබ්බත් ඒක ධර්මශාලාවක් හැටියට ඒක ධර්මය කතා කරන තැනක් හැටියට තියෙනවා ඉතින් ඒක කාලඟ වුණත් එහෙමයි මම කල්පනා කරන මං ගැන කිව්ව නෙමෙයි මගේ මානසිකත්වයේ හැටි මම මේ කිව්වා ඒ මානසිකත්වයේ යංගසේ සොඳුරු බව තියෙනවා හැමදාම පන්සල් හදන්න ඕන කියලාවත් එහෙම නැත්නම් මේවාම මේ වැඩ දියුණු කරන්න ඕන කියලාවත් එහෙම එකක් නැහැ ඒක යන විදිහක ගලා යෑමක් යනවා මිසක් ඒ තුල කිසිදු පාදානීය ලක්ෂණයක් ස්වરૂපයක් ගන්නෙ නැතුව වාසය කරන්නට ක්‍රියා කරනවා එවිට ගමම්මක මා විශ්වාස කරන්නේ වඩා හොඳයි කියලා. ඒක සහැල්ලු, ඒක සාර්ථකයි, ඒක සුන්දරයි. තණ්හාවෙන්, තෘෂ්ණාවෙන්, මානෙන්, ලෝභකමෙන් ඇති කරගන්න ජීවිතේ නම මිනිස්සුන්ට තුන් මාසයක් තියාගන්න බැරි වෙනවා මලහට පස්සේ. සමහර අයට ගරහනෝ, දෙස් තියනෝ. ඉතින් එනි තත්ත්වයන් වලටපත් වෙන්නේ නැතුව අපිට මේ සංසර්ග ධර්මයේ කොච්චර ප්‍රතිඵල ලබන්නට පුළුවන්ද? එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි. අපි ලබන මාසය ඇවිල්ලා වැඩසටහන සිදු කරනවා. හම්දුරු අදරෑ ඕස්ට්‍රේලියාව වැඩම කරලා එහි අයටත් ධර්මය ලබා දීමට වැඩපිළිවෙළවල් රාශියක් සංවිධානය වෙනවා. ඒ වෙනුවෙන් එහි ආරාධනා කරන අයටත් අපි පින් දෙමින් ස්තුතිවන්ත වෙමින් මෙහි පින්නතුන්ටත් ඉවසා දරා ගන්නා හැටියට මාසයක් කටයුතු කරන බොහෝ දිනක් කැමති නෑ හාමුදුරු වැඩියාම අපි කොහොමද කියන්නේ මේක සතියකට කෙටි කරන්න දෙහිකට කෙටි කරන්න කියන ඉල්ලීම් කළා. නමුත් එහි ස්වාමිවහන්සේලත් බලාපොරොත්තු වෙනවා විශාල මුදලක් කැපවීමක් කරලා වඩම්මන නිසා එහි රටේ ප්‍රයෝජනයක් ලබන්න බලමු අපි මේ ටිකම කියලා පිළිගන්නේද ගහලා එළවයිද දන්නේ නැහැ. මම කොහොම වෙතත් ආයි මෙහෙ එනවා. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.